තෙරුවන් සරණයි හැම දිනාටම. හැම දිනමත් මේ තම ගෞරවයෙන් අපි අද පිළිගන්නවා සති ඉරිදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. අද 2017 වර්ෂයේ නොවැම්බර් මාසයේ 12 වෙනිදා. ඉතින් අද දවසේදී අපි මේ ධර්ම සාකච්ඡා සඳහා මාතෘකා කරගන්නා සූත්‍ර දේශනාව වෙබ් අඩවියේ සඳහන් කරලා තිබුණා. සංයුක්ත නිකායේ බෝධික සූත්‍රයේ මම ඊටම ගෞරවයෙන් හැම දිනමක් වෙනුවෙන් සත්‍යීතුමාට ආරාධනා කරනවා අද දවසේදීත් අපිට මේ සාකච්ඡා සඳහා ඒ සූත්‍ර දේශනාව පහදා දෙන්න. ඉන් අනතුරු අපි සාකච්ඡාවට අවතීර්ණ වෙමු. තිරුවන් සරණයි සත්‍යීතුමා. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට අපේ වන්දනීය වූ ගෞරවණීය වූ ශාස්ත්‍රුන් වහන්සේට අපි නමස්කාර කරමු. අප්‍රමාණ ගෞරවයෙන්, අප්‍රමාණ බැතිසිතින්, කෘතඥතාවෙන්, ශ්‍රද්ධාවෙන් අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙච්ච සූත්‍රය සාකච්ඡා කරන්නේ නැහැ. ඒක ටිකක් ගැඹුරු දෙයක්. ඒක සාකච්ඡා කරන්නට සුදුසු විය යුතු වෙනවා, නැත්නම් ඒ ගැඹුරිය තේරුම් ගන්නට බැරි වෙනවා. ඉන්ද්‍රහිත ගොඩ වෙලා යන අය ඒ ගැන වැරදි අදහස් ඇති කරගන්නටත් ඉඩ තියෙනවා. ඒක ගැඹුරු සූත්‍රයක් නිසා. වෙන දවසක පළමුව හැමදාම සම්බන්ධ වෙන ඇත්තන් එක්ක මේ ධර්මයේ ගැඹුරටම යන්න ලෑස්තියත් එක්ක පමණක් කතා කරමු. ඒ ගැන වෙන පෞද්ගලික හරි කමක් නැහැ. ඉන්ද්‍රහිත සම්බන්ධ වෙන ඇත්තු සමහරට වැරදි අවබෝධයක් ඇති කරගන්න ඉඩ තියෙනවා. මේ සම්ප්‍රදාය හා ක්‍රමේ දන්නේ නැත්තම් හෙළ විදිහට තේරවාදී විදිහට පමණක් හිතනවා නම් ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙනවා ඒක. එනිසා මා හිතුවා මීට අවුරුදු 5කට කලිනුත් කතා කරා, නිරන්තරයෙන් අපි මේ ගැන මතක් කරනවා. පසුගිය සතියේක අහපු ප්‍රශ්නයකුත් නිසා යළි එකට එමු කියලා හිතුණා. 2012 අපි මේ ගැන සාකච්ඡා කරා. දීර්ඝලේශී මිග්ගසාලා සූත්‍රය අංගුත්තර නිකායේ 10 කොටස තියෙන්නේ. ශ්‍රෝම ධර්ම මාර්ගය ඇතුළු වෙනකොට බෞද්ධ වෙන්න හදනවා කොට නෙවෙයි, හොඳ බෞද්ධෙක් වෙන්න හදනවා කියන එක නෙවෙයි, සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕන. ආර්ය ශ්‍රාවකයෙක් ලෙස මේක දකින්න උත්සාහ ගැනීමේදී අපි කිව්වේ ආත්ම ද්වේෂය තමන් අවතක්සේරු කිරීම, self hatred කියන්නේ ඒක ඇති වෙනවා, ඒක ඇති වෙන බව පේනවා. ඔය අපි දැන් සාකච්ඡා කරන්න හිතාගත්ත ගෝධික සූත්‍රේ වුණත් ඒ self hatred එකේ එක්තරා කොටසක් හරි දකින්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒ ධර්ම මාර්ගයේ උමනාවෙන් ඇතුළු වෙන්න කැමති ඇත්තෝ හිතන්න ඕන පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන සාමයික චේතෝ විමුක්ති කියලා වචනයක්. ඒක ඉගෙන ගන්න ගෝධික සූත්‍රයේදී සාමික චේතෝ විමුක්ති කියලා එකක් ඉගෙන ගන්න තියෙනවා. ඒකත් ඉගෙන ගන්න ඕන. ඊළඟට විඥානය සහ චක්කු විඥාන ඒවා අතර ඒ අපපතිත විඥාන විඥානත්ථිති ගැන වැඩිපුර හිතලා තියෙන්නට ඕන. ඊළඟට කැමතිනම් Journal of Buddhist Ethics කියලා එකක ලියලා තියෙනවා මේ Buddhism and Suicide කියලා එක. ලිපියක් තියෙනවා Qonwell. එයා ඒවා පුළුවන් නම් කියවන්න ඒකට යන්න. නැත වැරදි දහස් ඇති කරගන්න නිසා එම් කියන්නේ. චන්නෝවාද සූත්‍රයත් ඒ සූත්‍රයත් කියවලා බලන්න. ඊළඟට නාම රූප සහ විඥාන කියන එක තේරුම් ගන්නට උත්සාහ ගන්න. ගෝධික සූත්‍රයේ දෙන්න කලින් අර භික්ෂුන් වහන්සේ නමක් බොහොම සුපටිපන්න වූ භික්ෂුන් වහන්සේ නමක් ඒ ගැන විස්තරයක් කළා මෑතකදී. අප ගෙදර ගිනි අරගෙන තියෙන්නේ දැන්. ගෙදර ගිනි අරගෙන තියෙනවා. අපි පොත්‍රාක්ක හදනවා. පොත්‍රාක්ක ලස්සනට හදනවා. ඒ වගේ දෙයක් කෙරෙන්න හොඳ නැහැ. පොත් තැම්පත් කරන්න පොත්‍රාක්ක හදනවා. නමුත් ගේ ගිනි අරන් තියෙන්නේ. ඒ නිසා තමන් අවතක්සේරුවට ලක්නු කරගෙන තමන් කියන වචනේ හොඳ නැහැ. මේ කවුද මම කියලා හොයාගන්නට ඕන. අවසාන වශයෙන් සියල්ල එන පසුබිමක් තියෙනවා. විඥානත්වයක් තියෙනවා. සවිඥානික බවක් තියෙනවා. ඒ ඉගෙන ගන්නට ඕන. ඒ දැනගන්නට ඕන. ඒ අත්දකින්නට ඕන. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ඊළඟට අපි හිතමු මෙහෙම. අපට කොච්චර දුරක් යන්න ඕනද? කොච්චර ඈතක් යන්න ඕනද? අපව හමුවන්නත් අපේම පංච උපාදානස්කන්ධේ හමුවෙන්න කොච්චර දුරක් යන්න ඕනද? ඒ හුස්මටත් වඩා ළඟයි. මොකද හුස්ම කියන එක නාම රූපත් එක්ක පටන් ගන්න. ඊටත් කලින් මේ தත්ත්වේ තියෙනවා. හුස්මටත් වඩා ළඟයි. දැන් අපි අපට අපහමු වීම කියන්නේ. ඊළඟට මගේ ගුරුවරේ බෙන්ද මෙහෙම කතාවක්. සමහර විට අප හරියට ගල් වගේ විදුලක්කට අපි ගලක් දැම්මොත් එහෙම ඒ ගල කොයි විදිහකවත් තෙත් වෙන්නේ නැහැ. සමහර විට අප සෙද්දි කෑල්ලක් වගේ ඒ වතුර විදුලට දැම්මොත් වතුර උරා ගන්නවා. එළියට අරගෙන ටික වෙලාවක් තියවම ආයෙත් පිළි බවට පත් වෙනවා. සමහර විට අප සීන් ඩිංගක් වගේ වතුර විදුලට සීන් දැම්මහම සීන් ටික ඒකේ තියෙන්නේ දීවිල යනවා. ඒ වතුරත් පෙන්ටස් වෙනවා. ඒ වගේ සමහරට අපට කොච්චර ධම්ම ඇහුණත් ඒක ඇතුළට යන්නේ නැතුවෙන්ට ඉඩ තියෙනවා. සමහර විට ඒක ඇහෙනකොට පමණක් තේරෙනවා. ඊට පස්සේ ඒක කෙරෙන්නේ නැහැ අමතක කියලා යනවා. එහෙම නැතුව ධර්මයට සීලෙකුත් උනා වගේ ශ්‍රද්ධාව හැමතිස්සෙම තියාගන්නට උත්සාහයක් ගන්න ඕන. ඒ මගේ ගුරුතුමා කියපු දෙයක් ඒක උතුම් දෙයක්. අපි ඊටර ගලක් වෙන්න හොඳ නැහැ. සෙදි කෑල්ලක් වෙන්න හොඳ නැහැ. අපි වෙන්න උත්සාහ ගන්න ඕනේ සීනි ටික. මිගසාලා සූත්‍ර දෙකක් තියෙන අපි ගණන් ගන්නේ අද 10 වෙනි අංගුත්තරනිකායේ 10 වෙනි කොටසේ අකංක වර්ගයේ තියෙන එක. ඒකං සම්මයන් භගවා සාවත්තියන් විහෙරති. තථාගතයන් වහන්සේ සාවත්ති නගරයේ අනාථපිණ්ඩික ආරාමේ වැඩි ඉන්න කාලෙක මේක සිද්ධ වුණේ. අතකු ආයස්වානන්දු ආනන්ද ස්වාමින් වහන්සේ පුබ්බන්න සම්මයන් නිවාසෙත්වා උදේ බරුවේ චීවරේ මැදලා අන්දන සිවුර ඇඳගෙන පෙරවගෙන පාත්‍රයේ සිවුර අරගෙන යේන මිගසාලායි උපාසිකාය නිවේසනන් තේනු පුසංකාමේ. මිගසාලා කියන උපාසිකාවගේ එයා තථාගතයන් වහන්සේට ආදරේ තියෙන කෙනෙක්. ඒ මුළු පවුලම බුදුහාමුදුර සම්බන්ධයි. එයාගේ අපච්චිලා මාමලා ඔක්කොමලා අපච්චි එහෙම ඉංජිනේරු කෝසල ජනපදයේ රාජ්‍ය ඉංජිනේරුවරු. ඒ ගෙදෙට්ට ගියා. ගිහිල්ලා උන්වහන්සේට ආසනයක් පනවලා තිබුණා. ඒකේ වාඩි වුණා. මිගසාලා උපාසිකාව ආනන්දහාමුදුරන්ගෙට ඇවිත් ආනන්දහාමුදුරන්ට වැඳලා පැත්තකින් ඉඳගත්තා. ඉඳගෙන මිගසාලා උපාසිකාව මෙන්න මෙහෙම කිව්වා. කතං කතං නාමයන් භන්ති ආනන්ද භගවතා ධම්මෝ දේශිතු අඤ්ඤියෝ. භාග්‍ය ආනන්දහාමුදුරනේ දැන් බුදුහාන්ට ආදරේ බව පේනවා. භගවතා භාග්‍යතුන් වහන්සේ කියලා කිව්වේ. භාග්‍යතුන් වහන්සේ කියපු ධර්මය මන් තේරුම් ගන්නේ කොහොමද? බ්‍රහ්මචාරීච්ච අබ්‍රහ්මචාරීච්ච උභෝ සමසම ගතිකා භවිස්සන්ති අභිසම්පරාය. බ්‍රහ්මචාරී කෙනෙකුත් අබ්‍රහ්මචාරී කෙනෙකුත් දෙන්නම මරණයෙන් පස්සේ ඊළඟ ආත්ම භාවයේදී සම තත්වයකට ගියා. පිතාමේ බන්තේ පුරාණෝ බ්‍රහ්මචාරී හෝති ආරාචාරී විරතෝ මේතුනා ගම ධම්මා. බන්තේ, මගේ තාත්තා සම්පූර්ණ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරා පස්සේ කාලේ. මේ ඥාතිකන් ටිකක් වෙනස් සමහර පොත්වල හැටියට. මෙතෙන්දී පුරාණ එයාගේ තාත්තා හැටියට තම කතා කරන්නේ. ඉසිදත්ත කියලා ඊළඟට කියනවා එයාගේ ඥාති දීනේට. හොඳට ඇහුම් කන් දෙන්න. මේක හොඳ කතන්දරයක්. අපිට ලොකු මාර්ගයක් පෑදෙනවා එක. සෝ කාලං කතෝ, එයා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරා. ගත කළා, මැරුණා. මැරුණාට පස්සේ තථාගතයන් වහන්සේ කිව්වා සකදාගාමි සත්තු තුසිතං කායං උප්පන්නු. එයා සකදාගාමි සත්ත්ව කෙනෙක් බවට පත් වෙලා සුසිතකායි ඉපදුනා කියලා. මේ අපි අහලා තියෙනවා. අපි ඒව ගැන විස්තර කතා කරන්නේ නැහැ. හොඳේ. සුසිතකායි මොකද්ද? සකදාගාමි සත්ත්ව කියන්නේ කවුද කියලා. පිතා මහෝ පිමේ බන්තේ, මගේ සීයා. එහෙම නැත්නම් මාම වෙන්නත් පුළුවන් මෙතන. ඒ වචන දෙකේ තියෙන පොත් දෙකේ පිතා කියලා තියෙන පිතා මහෝ කියලා කියන පෙත්තියුත් තියෙනවා. බන්තේ ඉසිදත්තු මා හිතන හැටියට එයාගේ මාමා කෙනෙක් ඉසිදත්. අබ්‍රහ්මචාරී අහෝසි සදාර සන්තුට්ටු. එයා කවදාවත් බ්‍රහ්මචාරී වුණේ නෑ. එයාට එයාගේ බිරිඳත් එක්ක එකතු වෙලා ජීවත් වුණා. සෝපිකාලංකතු භගවතා ව්‍යාකතු සකදාගාමි සත්තු තුසිතං කායං උප්පන්නු. එයා මරණට පස්සෙත් තථාගතයන් වහන්සේ දේශනා කළා යස සකදාගාමි සත්වෙක් වුණා තුසිතං කායං උප්පන්නු. ඒ බොහොම හොඳයි වචන සකදාගාමි සත්වෝ කියන එක. එයා තුසිතකයි ඉපදුනා. එතකොට මේක සාධාරණ ප්‍රශ්නයක්. ඒ ගෞරවාන්විත තථාගතයන් වහන්සේ කියන ගෞරවයක් තියෙන ආනන්දහාමුදුරන්ට ආදරේ තියෙන ආනන්දහාමුදුරේ කෙනෙක් දෙට ගිහිල්ලා වාඩි වුණේ උද්දව උදේවරු දානෙට. ඉතින් එතකොට ආනන්දහන්ට වෙලා නමස්කාර කරලා පැත්තකින් වාඩිලා මිගසාලා භගවත් භාග්‍යතුන් වහන්සේ කියලා තමයි කීවේ. නැත්නම් එහෙම නැත්නම් සම්මනෝ ගෞතම කියලා තමයි අනිත් අය කියන්නේ. එතකොට යාට ප්‍රශ්නයක් වුණේ එයාගේ තාත්තා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. බුදුහන්ට තාම ආදරය දෙන්නේ කේ දෙන්න? ඒ දෙන්නගේ කතන්දර ඉගෙන ගන්න. ඉසිදත්ත සහ පුරාණ ඒ කෝසල ජනපදයේ රාජ්‍ය ඉංජිනේරුවරු සමහර ඇත්තු කියන වඩුව කියලා නෝ. ඒ කට්‍ය රජතුමා එක්කම එක කාමරේ නිදාගන්න. තු වඩුව කිව්වහම එතකොට තේරුම් ගන්න ඕනේ ඒ කට්‍යේ ලීර ඉරයින් නැතුම නෙවෙයි. මෙසෙන් හැන්දෙන් ගොඩනැගිලි හද නැතු නෙවෙයි. නැත් රජතුමත් එක්ක එක කාමරේ ගමනක් ගියාම මොටෙල් එක හරි කොහේ හරි හිටියාම එකම කාමරේ නිදා ගන්නවා සමහරට. එහෙම කතා තියෙනවා මේ සූත්‍රවලම. එතකොට එයාගේ සීයයි නැත්තම් මාමයි තාත්තයි දෙන්නම එක්කෙනෙක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා, එක්කෙනෙක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කෙරේ නැහැ. දෙන්නම මරුණට පස්සේ සකදාගාමි වුණා, සකදාගාමි සත්වයන් වල හිටියා, තුෂිතකායි පිදුණා. තුෂිත දිව්‍ය ලෝකෙ කියලා ඔය ඇත්ත කියන්නේ අන්නේ. එතකොට ඒ මිගසාලා ඇත්තගේ ප්‍රශ්නේ කතං කතං නාමයන් භන්තේ භගවත ධම්මෝ දේශිතු අඤ්ඤයෝ, මං කොහොමද මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය හිතාගන්නේ, තේරුම් ගන්න, දැනගන්නේ? යත්‍රේ නාම බ්‍රහ්මචාරීච අබ්‍රහ්මචාරීච, බ්‍රහ්මචාරී කෙනෙකුත් අබ්‍රහ්මචාරී කෙනෙකුත් උබෝ සම්සමගතිකා භවිසන්ති අභිසම්පරාය, මරණින් පස්සේ දෙන්නම එකම තැනකට සේන්දුල තියෙනවා උතුම් තත්වයක ඉඳලා ගිහිල්ලා. අන්න ආනන්ද හාමුදුරු දෙන උත්තරේ හරිම හොඳයි. ආනන්ද හාමුදුරු ඒව ගැන තර්ක කරන්න, ඒ තමයි ශ්‍රද්ධාවේ ඇති. ඒවං කෝපනීතම් භගිනි භගවතා ව්‍යාකතම්. සොයිරිය භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට තමයි ගැන කතා කරලා තියෙන්නේ. ඒකෙන් විස්තරේ කියන්න හැදුවේ නැහැ. එතකොට ඒ තමයි ශ්‍රද්ධාව, අර සීනි වගේ. ඒක දිය වුණාට පස්සේ ඒ එයා ඒකෙම තමයි ඉන්නේ. එනිසායි ශ්‍රද්ධා කියන එක ඇති කරගන්න ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ අප දන්න කුමක්ද කියන එක. අතකෝ ආයස්ම ආනන්දෝ මිගසාලා විපාසිකානි වැසිනි පිණ්ඩ පාතං ගහෙත්ත උත්තාසන පක්කා. පිණ්ඩ පාතය අරගෙන ආනන්ද හාමුදුරු ආසනෙන් නැගිටලා පිට වෙලා ගියා. අතකෝ ආයස්මානන්දෝ පච්චාබත්තම් පිණ්ඩපාති පටික්කන්තෝ, ඒ පිණ්ඩ දානි වළඳලා ඉවරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ඉහිල්ලා උපසංතමිත්තා භගවන්තං අභිවාදේත්වා එකමන්තන් නිසීදී පැත්තකින් වාරුණ බුදුරජාණන් වහන්සේට ප්‍රණිපාත කරලා නමස්කාර කරලා. ඒකමන්තන් නිසින් ආයස්මානන්දෝ පැත්තකින් වාඩි ඥානන්ද හාමුදුරුව භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. කතන්දරේ වෙන වෙච්ච විදිහටම කිව්වා කොහොමද මේක දැනගන්නේ කියන එක. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ කීපෙට කිව්වා මෙහෙම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, ඒ ගැන මට කියන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාචානන්ද මිගසාල උපාසිකා බාලා අභ්‍යත්ත අම්මක සංඥා, මාතෘ සංඥා විතරක් තියෙන අම්මා කෙනෙක් හැටියට විතරක් කල්පනා කරන මිගසාල උපාසිකාව ඕක දැනගන්නේ කොහොමද? දැනගන්න විදිහක් නැහැ. හේච පුද්ගල පරෝපරිය ඥානෙ, පුජ්‍යලයෙකුගේ වර්තමාන තත්ත්වේ සහ ඊළඟ තත්ත්වේ දැනගන්න කෙනෙකු අතරෙ වෙනසක් තියෙන එක දැනගන්න. එයා කවුද මෙයා කවුද කියලා අහුව වගේ අපි හෙළබසින් කියනවා නම්, ඒ කියන්නේ බුදුහාමයේ දේශනා කිරීමේ මිගසාලා මාතෘ සංඥා පමණක් තියෙන මිගසාලාට කොහොමද ඒක තේරෙන්නේ? පුජ්‍යලේකුගේ වර්තමානයේ සහ අනාගතයේ තේරුම් ගන්න පුළුවන් තථාගතවරයෙකු ඊට වඩා වෙනස් කියන එක. වැදගත්ම දේ ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ආනන්ද හාමුදුරු කියන පුජ්‍යලයන් 10 දෙනෙක් ගැන. මේ ලෝකේ පුජ්‍යලයෝ 10 දෙනෙක් ඉන්නවා. අ තමන් අවතක්සිර ලක් කරන්න එපා කියන්නේ ඒක. මේ 10න් එක ගොඩකට අප කවුරුත් එක්ක කොටම හරි එක ගොඩකට වැටෙනවාමයි. නමුත් දැන් එතකොට මිගසාලා වගේ නොවි අපි දැන් තථාගතයන් වහන්සේගේ තථාගත ශ්‍රාවකෙක් වෙන්නට බලමු. ඉදානන්ද ඒකච්චෝ පුද්ගලෝ දුස්සීලෝති, මේ ලෝකේ සමහර ඇත්තෝ දුස්සීල කියලා කියන්නේ හැමතිස්සෙම පව් සිල් කඩනවා කියන එක නේ. ඒ යාට නැහැ සීලය පිළිබඳවම නාවා දන්නේ නැහැ. තංච තේ චේතෝ මිත්‍තින් පඤ්ඤාමි මුත්‍ති යතා භූතං අපජානාති යත්තස්තං දුස්සීලං අපරිශේෂං නිරුජ්ජති. අර ඒ වචනේ දුස්සීල කියනකොට මේ සිල් කඩා ගන්නවා කියන අදහසම යන්න එපා. හොඳද? ආචාරශීලී බවක් නෑ. අර දුස්සීල බව සිද්ධ වෙන්නේ නාම රූපත් එක්ක, අර විඥානයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ එතන. කම්ම ක්ලේශයත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට මේ දුස්සීල බව කියන එක චර්යාවේ කොටසක්. ඒ දුස්සීල බව එක්තරා තැනකදී නතර වෙනවා. චේතල් මුත්‍ති සහ පඤ්ඤාවි මුත්‍ති දෙකට ආවහම තස්ස සවනේ නැපි අකතං හෝත්. එයා ඒගෙන අහලත් නැහැ. ඒ පාලි වචන වෙනස් විදිහට තියෙන මන් තේරුම් ගන්නට ලේසි වෙන්න කියන්නේ. කණෙන් වැඩ අරගෙනනොත් අරගෙනත් නැහැ. බාහු සච්චේ නැපි අකතං හෝත්. බහුසුත් භාවෙමක හොඳට තැන් වලින් හොඳ තැන් වලින් අහලත් නැහැ. හැමතැනින්ම අහන එක නෙවෙයි. දිට්ඨිය අපි අපපටි විද්ධං ඕස. තමන්ගේ දෘෂ්ටියෙන් තමන්ගේ අදහසට අනුව මේක තේරුම් අරගෙනත් නැහැ ධර්මයට අනුව. සාමිකම්පි විමුක්ති න ලැබෙති. සාමික විමුක්ති අර ගෝධික සූත්‍රෙත් ඒක තියෙනවා. මේ සාමික කියන්නේ තාවකාලික temporary කියන එක. එක්තරා කාලකට පමණ සීමා වෙන්න. අර අකුප්පා චේතෝ විමුක්ති වල අනිත්‍යංශයට කොට. අකුප්පා චේතෝ විමුක්ති ඒ චිත්ත විමුක්තිය ආය ආපසු හැරෙන එක නෙවෙයි. සාමික චේතෝ විමුක්ති ඉගෙන ගන්නට ඕන ඊළඟ දවසේ හෝ කොයි වෙලාවක් හරි මා කියන්න ඊළඟ දවසේ කියලා ගෝධික සූත්‍රය සාකච්ඡා කරනවා නම් ධර්ම ගැඹුරට යන්න කැමැතියත් මේක ඉගෙන ගන්නට සාමික චේතු මුත්තියනි. සෝ කායස්ස බේදා පරම්මරණ හානාය පරීති. අර දුස්සීල භවයේ ඉන්නේ, ඒක දුස්සීල භව ඉවර කරන්න පුළුවන් කියන අවබෝධයක් නෑ යාට. දුස්සීල භව අනිච්චතා දෙයක්. දුස්සීල භව නාම රූපත් එක්ක යන දෙයක්. විඥානත් එක්ක යන දෙයක් නෙවෙයි. මම තේරුම් ගන්න කියන්නේ ධර්මයේ වැරදි වෙර තේරුම් කරනවා කියලා හිතන්න එපා. හොඳේ අපි පස්සේ කියන කතා කරමු. එතකොට එයා එහෙම දන්නේ නැත්තම් මරණයෙන් පස්සේ පරිහානි තත්වයකට විශේෂ ගාමි තත්වයකට යන්නේ පරිහානි තත්වයකට තමයි යන්නේ. දැන් ඉන්න තත්වයට වඩා අඩු ආලෝකයක් ඇතුව තමයි ඊට පස්සේ වෙන්නේ. සැලසුම් සහගත කරගත යුතු භවයේ නිසා දෙවෙනි කොටස ඔන්න තේරුම් ගන්න උන්දේ ඒ විද්‍යට තව කෙනෙක් දුස්සීලෝ හෝති ඉද පනානන්ද ඒකච්චෝ පුග්ගලෝ දුස්සීලෝ හෝති තන්ච චේතු මුත්තින් පඤ්ඤා මුත්‍ති යථා භූතං පජානාති අත්තස්ස සං දුස්සීලං අප්‍රසීසං නිරුජ්ජති. අර තමන්ගේ දුස්සීල භව ඉවර කරගන්න පුළුවන් අයින් කරගන්න පුළුවන් චේතු මුත්‍ය පඤ්ඤා මුත්‍ය තියෙනවා කියලා දැනගන්න. එහෙම දැනගත්තාම තස ශවණීන පිටකතං හොත් කණෙන් වැඩක් ගත්ත වෙනවා යා. බාහු සච්චේන පිටකතං හොති. මේ බහුසුත භාවෙන් මේ ධම් කරුණු අහලා තියෙන එකෙන් වැඩක් ගත්ත වෙනවා. දිට්ඨියාපි පටිවිද්ධං හොති. තමන්ගේ ඥානයෙන් දිට්ඨියනොත් අදහස් අනුවත් ඒක තේරුම් ගන්නවා. හා මේක හරි නේද කියලා. සාමීකම්පි විමුක්තිය ලැබෙත්. සාමීක විමුක්තියකු ලබා ගන්නවා. ඒ කියන්නේ අර්කෙන් අයින් වුණාම තියෙන අහා කියලා අපි කියන්නේ අහා මොමන්ට් එකක් එයාට ලැබෙනවා. සෝ කායස භේදා පරම්මරණ. එහෙම තම ශරීරය නතර වෙච්ච දවසට ශරීරය නතර වෙනවනේ. ඔය දැන් පාවිච්චි කරන ස්ත්‍රී ශරීර, පුරුෂ ශරීර, පැවිදි ශරීර, උපදී ශරීර, ශ්‍රී ලංකා ශරීර, ඕස්ට්‍රේලියා ශරීර, USA ශරීර කොයිකත් නතර වෙනවා. කායස්ස ભેදා. ඒ හුස්ම ගැනීමල නතර වෙච්ච දවසට, ක්ලිනිකල් ඩෙත් එක ආව දවසට, හදවත නතර වෙච්ච දවසට, පෙනහළු නතර වෙච්ච දවසට, අර විඥාන ස්වරූපයක් තියෙනවා. ඒ විඥාන බීජය කම්මං කෙත්තං විඥානං බීජෝ බීජං තණ්හා සිනෝ. කම්ම ක්ෂේත්‍රයට අනුව විඥාන බීජ කුහයරි තණ්හාවට අනුව උපාදාන හැන පැල කර ගන්නවා නාම රූප ගොඩකට දාගෙන. එහෙම මැරිච්ච දවසට විශේෂ ගාමී ජීව හෝති නෝහාන ගාමී පරිහානි තත්ත්වයකට යන්නේ නැහැ. දැන් තියෙන චූටි බල්බ් එකන්නම් වෝට්ස් 20 එකන්නම් වෝට්ස් 50 එකකට 60 එකකට දාගන්න වැඩිපුර ආලෝකවත් තත්ත්වයකට. ඒතර දුස්සීල බව දෙන්න ළඟම තියෙන එකෙක් දන්නවා දුස්සීල බව නතර කර ගන්න පුළුවන් කියලා. අන්න එතෙන් ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා සත්‍රානන්ද පමානිකා පමිනන්ති. මේ ජජ් කරන ඇත්තෝ නැත්තම් අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා තීරණ ගන්න අපි හිතන්නේ දැන්ට ආර්ය දුස්සීල කෙනෙක් දුස්සීල කෙනෙක් ආර්ය ශ්‍රද්ධාවන්ත මෙයා ශ්‍රද්ධාවන්ත කියලා හිතන්නේ. ඒ අපි එහෙම ප්‍රමාණ කරන ජජ් කරනවා තීරණ ගන්නවා. ඉමස්සපිතේව ධම්මා අපරස්සපිතේව ධම්මා. ආර්යතත් ගේ ගුණත් මේ විදිහයි මෙයාගේ විදිහත් මේ විදිහයි. කස්මා නේසං ඒකෝ හීනෝ ඒකෝ පනීතෝ. එයා ළඟත් ඒ ගුණ තියෙනවා මෙයා ළඟත් මේ ගුණ තියෙනවා. එක්කෙනෙක් එක්කෙනෙක් ඉහළයි එක්කෙනෙක් පහළයි කියලා අපි හිතා ගන්න. තංහිතේසං ආනන්ද හෝති දිගරත්තං අහිතාය දුක්ඛාය. අනුංගන තීරණය ගැනීම අනුන් ගැන නිගමන කිරීම තමන්ට ලොකු අවාසියකට හේතු. එතකොට කවුරු හරි දැනගත්තු ඊළඟට බුදුහාම කියනවා තත්‍රානන්ද යෝයම් පුග්ගලෝ දුස්සීලෝ හෝති තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතහ භූතං පජානාති. යත්ත සුද්ධ සම්දුස්සීලයන් අපරිශේෂා නිරුජ්ජති. අර තමන්ගේ ළඟ තියෙන සිල්වත් නැති බව සැබෑ ලෙසින් ආචාරශීලී නොවන බව වචන සහ ක්‍රියා අනුත්තයගේ කරදරයට පාවිච්චි නොකරන ගතිය පාවිච්චි කරන ගතියගේ දුස්සීල බව එක නතර වෙන තැනක් තියෙනවා. එහෙම දැනගත්තාම එයා කනිනුත් වැඩ අරන් තියනවා අහපු දේවලුනුත් වැඩ අරන් තියනවා කල්පනා විනුත් වැඩක් අරන් තියනවා. එයා අයං ආනන්ද පුග්ගලු අමුණ පුරිමේන පුග්ගලින අභික්කන්ත තරෝජ පනීත තරෝජ. එයා මේක ඉවර වෙ කරන්න පුළුවන් කියලා දැනගන්න එක්කනාර කලින් දෙන්නම දුස්සීලයි. නමුත් එක්කෙනෙක් වැදගත් වෙන එයා දන්නවා මේක ඉවර කරන්න පුළුවන් කියලා. එයා නිසා ඉහළයි යා උතුම් කියලා බුදුහාම කියනවා. සංකීස හේතු ඇයි හේතුව ඔන්න හොඳ වචනයක් තියෙනවා. ඉමන්හි ආනන්ද පුග්ගලන් ධම්මසෝතෝ නිබ්බහති. මේ ධම්ම රැලක් ඇවිල්ලා ධම්ම කියන සැඩපහරක් සැඩපහරනේ වතුර පහරක් ඇවිල්ලා එයා ගොඩට ගහලා දාන. ඒ රළ වේගෙට අහු වුණා විරලට ගොඩ දාලා. ඒ ධම්මසෝතෝ නිබ්බහති. එයා ඒ යට යන්නේ නැහැ උඩට එනවා. තදන්තරං කෝජානෙය යන්නේ තථාගතේන. ඒ වෙනස කවුද දන්නේ තථාගත වෙරේක් මිස. තස්මාත්‍ති ආනන්ද ඒ නිසා ආනන්ද කවදාවත් මා පුග්ගලේසු පමානික අහුවත් පුද්ගලයන් පිළිබඳ ප්‍රමාණ කරන්න දෙපා ජජ් කරන්න දෙපා නිගමන තීරණ ගන්න දෙපා අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි මම මෙහෙමයි කියලා. මොකද ධම්මසෝතේට අහු වෙලා ගොඩ එන්න පුළුවන් අපිට. කඤ්ඤති ආනන්ද පුද්ගලේසු පමානං ගන්හන්තු. පුද්ගලයන් පිළිබඳ නිගමන තීරණ තීඳු ගන්න එක්කෙනා තමම්ම විනාශ කර ගන්නවා. තමම්ම හුර ගන්නවා තමම් බල තමන්ටම වල කපා ගන්නවා කියන එකයි කඤ්ඤති කියන්නේ. අහංවා ආනන්ද පුග්ගලේසු පමානං ගන්නෙහි යෝවා පනසමාදිසු. එක්කු තථාගතවරේ වාගේ කෙනෙකු විසින් හෝ මා විසින් ඉගෙන තීනයක් ගන්න පුළුවන්, අනිත් අයට එක් කරන්න බෑ කියලා. මේ පසුගිය සති සාකච්ඡාවේ කොටසක් හැටියට පමණයි ඉගෙන කතා කරේ. ඊළඟට සම්මහදම ඒ පළවෙනි ජෝඩුව සමහර දුස්සීලයි, එක්කෙනෙක් දන්නවා ඉවර කරගන්න, එක්කෙනෙක් දන්න. දෙවෙනි කොටසේ කෙනෙක් සීලවත්, එයා දන්නේ නැහැ චේතෝ විමුක්තියක් පඤ්ඤා විමුක්තියක් හරියට. එතෙන්ද වෙනසේ මේ ජත්තස්ස සීලං අපරිශේෂා නිරුජ්ජති. ඒ සීලය කියන එක සීලය කියන්නේ නාම රූපිට අයිති දෙයක්, පස්සේ ගාවාගත දෙයක් මේවා. ඒ සීල සිල්වත් ඒ කියන්නේ දුස්සීල වෙනවා කියන එක නෙවෙයි. ඒ සිල්වත් බව කියන එක අර සීලබ්බත පරමාසය නතර වෙනවා වගේ උන්වහන්සේලා කුසල සම්පූර්ණ වෙනවා. සම්පන්න කුසලයි. නමුත් අර සිල්වත් කියන බව අර කලින් භාවිතයේ සඳහා යොදාගත්ත පසුබිම කියන එක ළඟ නැහැ ඊට පස්සේ. එයා ළඟ නැහැ ඒක. ඒ කියන්නේ එයාට එයා සිල්වත් නෙවෙයි, සීලයම එයා බවට පත් වෙනවා. මොකද එයාට තේරෙනවා වෙන කෙනෙකුට හිංසාවක් කරන්නේ නැහැ කියලා. වෙන කෙනෙකු මිනිහෙන් වචන ත්‍රිදවන්ට වචන පාවිච්චි වෙන්නේ නැහැ එයාට. එතකොට එක්කෙනෙක් සිල්වත්, එක්කෙනෙක් දන්නේ නැහැ. ඒක කොතනද ඒක නිරුද්ධ වෙන තැන කියලා. එක්කෙනෙක් දන්නා මේ සිල්වත් බව පව එක්තරා තැනකදී හැලෙනවා. හැලෙනවා කියන්නේ දුස්සීල වෙනවා කියන එක නෙවෙයි. කතං කරණීයන් නාපරං නිතත් කරන් ඒක ඉහිමගක් හදාගත්තා වගේ. පලංචියක් හදාගත්තා වගේ. ගේ හදන්න. ගේ හදලුනහම පලංචිය අයින් කරලා දාන්න. පලංචේ පදිංචි වෙන්නේ ඉනිමගක් තියෙන්නේ යහ ඒ තැනට යන්න. පොතක් ගන්න නම් තියෙන්නේ අර පුස්තකාලේ තියෙන පොඩි ඉනිමගක් ඒක තියෙනවා. ඒකේ ඉන්නේ පොත අරගෙන බහැල යන ඉනිමග පැත්තකින් අන්න ඒ වගේ. ඒතර එක්කෙනෙක් සිල්වත් අනිත් එක්කෙනා සිල්වත්. එක්කෙනෙක් දන්නේ නැහැ මේක කොහොමද කෙරෙන්න ඕන කියලා. එක්කෙනෙක් හරියට දන්නවා කියෙන්න ඕන කොහොමද කියලා. ඒතු පළමුනේ එක්කෙනා විශේෂ වෙන්නේ නැහැ. එයා විශේෂත්වයට යන්නේ නැහැ. එයා සිල්වත් වුණාත් මොකද එතනට වඩා අඩු තැනකට ඉන්න සත්වයට වඩා අඩු ආලෝකය කරා යන්නේ. ඊළඟට අනිසිල්වතා කි සිල්වත් සිල්වතා කියනකොට අනිත් අර දාන්න එපා. තමන්ගේ ළඟ සිල්වත් බව තියෙනතෝ තියෙන බව දැනගන්න. මගේ ළඟ මෙන්න මේ ආචාරශීලී බව තියෙන පද පහ පද අට ඒව නෙවෙයි දැන් අපි කතා කරන්නේ. ඊට වඩා ගැඹුරකට ඇවිල්ලා අවබෝධයෙන්ම මගේ අතින් තවත් සත්වයකට හිංසාවක් නැහැ. මගේ අතින් මගේ ක්‍රියාකලාපෙන් තවත් සත්වයකට කරදයක් නැහැ. එහෙම වුණොත් එහෙම ඒකට මුළු හදවතින්ම මුළු විශ්වයෙන්ම සමාව අරගෙන සත්‍යාගතයන් වහන්සේටත් ඒක මතක් කළා. තමන්ගේ සබ්‍රාහ්මචාරිවරයෙකුටත් ඒක මතක් කළා. ඒකෙන් අයින් වෙන්න ඕන. ඒක දිනුවක් එතකොට. එතකොට එක්කෙනෙක් දන්නවා මේක කොහොමද කරෙන්න ඕන කියලා, එක්කෙනෙක් දන්නේ නැහැ. එතකොට දන්නේ එක්කෙනා විශේෂ ගාමි වෙනවා. සිල්වත් වුණත් අර එක්කෙනා ඒ දුසිල එක්කෙනා ජීෙන් තැන්ට යනවා කියන එක නෙවෙයි. ඒ ඉන්න සිල්වත් තත්වෙන් එහාට යන්නේ නැහැ. කායස බේදා පරම්මරණ විශේෂාය විශේෂාය පරිදි. නෝ විශේෂ ගාමි විශේෂත්වයකට පත් වෙන්නේ නැහැ. එතකොට අර කලින් කියපු විදිහට ඒ ඇත්තට ප්‍රමාණ කරන්නේ නැත්තු, අනිත් අය ජජ් කර නැත්තු, අනිත් අය ගැන නිගමන ගන්න නැත්තු කියනවා. ආර්ය අසිල්වත් මෙයා සිල්වත් කොහොමද දෙන්නම දෙන්න වෙනස් වුණේ කොහොමද? මොකද මට පේන්නේ දෙන්නම සිල්වත් හැටියට. ඊළඟට අපි ඒ ගැන කතා ඉවර කරමු. ඊළඟ යුගල දැන් යුගල දෙකක් හේවුනා, සිල් දුස්සීල භාවයේ වර්ග දෙක සහ සිල්වත් භාවයේ වර්ග දෙක. ඊළඟ එකට යන්න කලින් ධර්ම කාරණා දන්න ඇතුත් කතා කරන්න. අපි ඊළඟට යන්න තියෙන එකත් හොඳ දෙයක්. මම හිතන්ට උණු જાති තථාගත ධර්මයේ අපේ දෛනික ජීවිතේට උපකාර වෙනවා. කෙදර ගිනි අරන් තියෙන්නේ පුත්‍රාක හදන්ට නෙවෙයි, හැබැයි මේ ධර්ම කාරණා ඉගෙන ගන්න. බුදු සරණයි. අපිත් කැමති ධම් කරුණු අසන්ත බණ අහන්න. ඒ නිසා අපට ඇහෙන්න කියන්න බුදු සරණයි. බුදු සරණයි සතිතුමානි සන්සල්. හොඳයි. මම ඊටම ගෞරවයෙන් කල්යාණ මිත්‍රන්ට ආරාධනා කරනවා. මේක ශාලා සූත්‍රයේ අපි පෙරත් සාකච්ඡා කළ තියෙනවා. ඉතින් කල්යාණ මිත්‍රන්ට අද මේ මතක දීපු කාරණා කොටස් සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ශ්‍රීමති මහත්මිය මම ඔබට මෙතුම් වෙන්න. ඉන්නතුරු සේන මහත්මයා, චන්දන මහත්මයා හැම එකතු වෙන්න. හොඳයි. දෙවන සර්ණයි. ගෞරවයෙන් මම සේන මහත්මයට මෙන්න. දෙවන සර්ණයි. ඔබට මේක සාලේ සූත්‍රයේ මට මේක ඉස්සෙල්ලා මේක අහන්න බැරි වෙන්නේ නැති. මොන මතක නැහැ මේ කතාව ගැන. නමුත් මෙතන තේරෙන මට තේරෙන විදිහට කාරණා කීපයක් තියෙනවා. එකක් දුස්සීල කෙනෙක් සහ සීලවන්ත කෙනෙක් දෙන්නම මැරිලා එකම තැන ඉපදීම ගැන ඇති වෙච්ච ප්‍රශ්නයක් ගැන තමයි මෙතන කතා වෙන්නේ. ඉතින් මෙතනදී ඒ වගේම බුදුහාමුදුරන්ගේ දේශනාවේ කියලා තියෙන වැදගත් කරුණක් මට තේරුම් ගියේ මේ يعني ජජ් කරන්න එපා කියලා. එහෙම නැත්නම් මේ කියන කෙනෙක් කියන එක මෙයා සිල්වත් මෙයා දුස්සීලයි කියලාවත් නැත්නම් මෙයාගේ දැනුම තියෙනවා මෙයාගේ දැනුම නැහැ කියන එකවත් ජජ් කිරීම අපේ පිරිහීමට ඇති වෙන කරුණක් හැටියටයි බුදුහාමුදුරගේ දේශනාවෙන් මම මෙතන තේරුම් ගත්තේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් මේ ධර්ම සාකච්ඡාවට නැහැ වුණත් අපි දන්නවා සමහර අයගේ තියෙන ඉතා හොඳ දැනුම සමහර අයගේ දැනුම මදි වෙන්න පුළුවන්. සමහර අය කියන දේවල් අපි රතම්මක් අපි කියන දේ මම දරන මතයට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී මගෙන් එකපාරටම ඇති වෙන එකක් තමයි මේක හරි නැහැ කියන එක මතු වෙනවා. ඉතින් ඒක පාලනය කරගැනීමේ ශක්තියක් මාගලක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් මමත් අර බුදුහාමුදුරු කිව්වාගේ ජජ්මන්ට් එකට ගිහිල්ලා මාවත් වැරදි පැත්තට යොමු වෙනවා කියන එක තමයි මම මෙතනදී තේරුම් ගත්තේ. යම් කෙනෙක් වැරදි දෙයක් කියනවා නම් ඒක මේ සාවධානව අසා ඉන්න පුළුවන් ශක්තිය මගේ හිතේ නැත්නම් මගේ ළඟ දියුණු කර ගන්න ඕනේ කියලා. ඒ වගේම මෙතනදී මට තවත් මතක් වුණේ දැන් බුදුහාමුදුරන්ගේ මේ කතාවේදී දැන් අපි දන්නවා ආලවක සූත්‍රයේදී ආලවක යක්ෂයාගේ ආලවක කියන යක්ෂ සේනාධිපති ආලවක කියන මයිතන යක්ෂ ගෝත්‍රික සේනාධිපති කෙනා ඕනේ කොහොම හරි ඒ කොයිතරම් බුදුහාමුදුරුවන්ට තරවටු කළත් ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කකුල් දෙකින් අල්ලලා විසි කරනවා එහෙම නැත්නම් එක එකව එළියට යන්න නැත්නම් අතුල් දෙන්නේ විදිය කියලා මේව කරන්න ගත්තත් බුදුහාමුදුරුවෝ ඒකට නොසැදී ඒ ගැන සැලකුමක් කමක් දැක්වේ නැහැ. ඒ කියන්නේ ඒක දැක්ුවා නම් බුදුහාමුදුරුවෝ ඒ බණ නොකිය එතනින් පිටත් වෙන්න තිබුණා. නමුත් ආලවකයට තියෙන මහා කරුණාව නිසා උන්වහන්සේ එතන ඒ කියපු බණ නිසා නැත්නම් මේ දේශනාව නිසා ආලවක සුවාන් තත්වයට පත් වුණා කියලා මම අහලා තියෙනවා. ඉතින් මේ තත්වයකට එන්න දැන් මේ සූත්‍රයත් එක්ක සසඳනකොට මෙතෙන්දී බුදුහාමුදුරුවෝ ඒ ආලවකගේ ඒ ක්‍රියාව ජජ්මන්ට් එකකට ගත්තේ නැහැ. එයාට කරන්න දේවල් එයාට කරන්න දීලා බුදුහාමුදුරන්ගේ දේශනාව බුදුහාමුදුරුවෝ කළා. ඒ වගේ දෙයක් තමයි මෙතන මම හිතන්නේ මෙතෙන්දී අපිටත් බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. යම් කෙනෙක් දුස්සීලව සීලවන්තයි කියලා ජජ්මන්ට් එකට යන්නේ නැතුව ඒ ආගේ දේවල් එයාට තියාගෙන අපේ දුස්සීල අපේ සීලවන්තකම විතරක් පාවිච්චි කරන්න කියන එකයි මට මෙතෙන්දී තේරුම් ගත්තේ මේ කියපු මේ සූත්‍රයේ මේ කොටසේදී. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ සෙනුවම බුද්ධ සරණයි. මම පොඩ්ඩක් බාධා කරන්න සමාවන්න. එතෙන්දී මට තේරුණ කියපු දේ මෙතෙන්දී අපි තේරුම් ගන්න වැඩි අවධානය යොමු කරමු. සිල්වතා සහ නොසිල්වතා අතර වෙනස වඩා මෙතන උනේ සිල්වත්තු දෙන්නේ දුසිලත්තු දෙන්නෙක් ඉන්නවා. යුගල හතරක් කියුණා යුගල දෙකේ පුද්ගලු හතර දෙනෙක් ඉන්නවා. පළවෙනි යුගලයේ දෙන්නම දුස්සීලයි. දෙවෙනි යුගලයේ දෙන්නම සීල්වත්. එතකොට අර පළවෙනි යුගලයේ ඉන්න දුස්සීල ස්වභාවයක් තියෙන එකනා දන්නවා දුස්සීල බව ඉවර වෙන තැන. එයා අර අනිත් දුස්සීලෙක් කෙනාට වඩා විශේෂ ගාමි වෙනවා. බුදුහාම එකයි කිව්වේ යා අභික්කන්ත තරයි පනීත තරයි ඉහළයි යා අගේ කරන්න පුළුවන්. දෙවෙනි යුගලයේ දෙන්නම සිල්වත්. එක්කෙනෙක් සිල්වත් බව පාවිච්චි කරන්නේ නැහැ සාමික විමුක්තිය සඳහා. එතනින් අතරල ඉන්නවා. එතකොට ඒ සිල්වත් දෙන්න අතරිනුත් එක්කෙනෙක් විශේෂ ගාමි වෙනවා එක්කෙනෙක් විශේෂ ගාමි වෙන්නේ නැහැ. මෙතන එතකොට ඒ අතර හතර දිනේ දුස්සීලයට දෙන්නයි වර්ග දෙකයි සිල්වත්ට වර්ග දෙකයි. දුස්සීලයටයි සිල්වත්ටයි බෙදනවට වඩා අර විදිහ තමයි හතර දෙනෙක් ගැන අපි දැන් කතා කරලා තියෙනවා. සම්මා සම්බුදු සරණයි. බොහොම හොඳයි අර ආලවක කතාව කියපු එක බොහොම හොඳයි. ඒ තථාගතයන් වහන්සේ උතුම් මේ තරමට බුදු සරණයි. සන්නය සත්‍යතුමනි කල්ලාන මිතුමිත්‍රේනි අවස්ථාව තියෙනව නම් කියන්න ඉල්පත් වෙන පුළුවන් ප්‍රශ්න වලින් අදහස් වලින්. සත්‍යතුමනි මේ සාමාය කම්පි විමුක්තිය නලබති කියම සාමාය කම්පි විමුක්ති කියවන් පස්සේ ඒ කාරණාව පොඩ්ඩක් තවදුරටත් ඉස්මතු කර ගන්න පුළුවන්ද සත්‍යතුමනි? ඒ සාමජික චේතෝ විමුක්ති පොතේ තියෙන සාමාජික කියලා සාමජික සමය කියලා තියෙන්නේ. ඒ සමය කියන කාලේනේ අපි මේ එක්තරා කාලයකට ඒ ටෙම්පරරි කියන එක තමයි එතකොට සාමික චේතු මුත්‍ති කියන්නේ. ඒක ගෝධික සූත්‍රෙත් තම වෙනවා. දැන් මම කලින්ම කිව්වා අපි 얘ගෙන කතා කරන්නේ හොයන්න ඕන මේක. හැමෝම මේ එතකොට ඒ සාකච්ඡාවට ගන්නත් බෑ. මුක්තියේ තරමටම මේ අබෞද්ධ වෙන්න ඉඩ තියෙන ඔය සාකච්ඡාව නිසා මම උද්දృత පාඩත්ලිය අබෞද්ධ කියන වචනේ කිව්වා. එතකොට ඒකින්සයි තේරුම් ගන්න විතරක් කියන සාමික චේතු මුත්‍ති කියන එකට අර්ථ කතාව කියන ලෞකික චේතු මුත්‍යක් කියලා. ධ්‍යාන නෙවෙයි වෙන්න ඕන. අපමඤ්ඤාව ඉන්නත් බෑ. ශුඤ්ඤතා චේතුමිති අනිමිත්ත චේතු විමුක්ති අපනිච්චේතු විමුක්ති වෙන්නත් බෑ. ඒ වගේ ගෑවිලා තියෙන්න ඕන කියලා මේ කතා කරන්නාට හිතෙන්නේ. ඊළඟට අර ආකින්චඤ්ඤා චේතු මුත්‍ති කිවි. ඒ ආකින්චඤ්ඤා චේතු මුත්‍යයි ශුඤ්ඤතා චේතු මුත්‍ය දෙක. ආකින්චඤ්ඤාතන එකට කිට්ටු කරගන්න ඉඩ තියෙන ආකින්චඤ්ඤා යතන නෙවෙයි ආකින්චඤ්ඤා චේතු මුත්‍ති කියනකොට ඒ හතර ඒ ධ්‍යාන අරූප ධ්‍යාන නෙවෙයි. දැන් රූප වේදනා දැන් තියෙනවානේ සංඥා උපාදින්න කරගත්ත ජාතිදීනේ සංඛාර විඥාන ඒ එකක්වත් නොවේ සැබෑම එතකොට ඒ අපි හිතමු මේක එන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙන් කියලා. ඒක තියාගන්න ඒ ස්ථාමික චේතු මුත්‍ය තේන මාර්ගයේ ඥාන. ඒක තේරෙන්නේ නැතුව තමයි අර ගෞතික හාමුදුරු කතා කරේ. උන්වහන්සේ දුක ඇතුන් ડિප්‍රෙෂන් එකකින් ඒකයි මං කියගෙන කතා කරන්න. ඥාන වීරහාමුදුරුවන්ගේ ඔය බූන්දල ආරණ්‍ය වැඩ හිටිය අවුරුදු 15ක් විතර පොල්ගස් දුවේ ඉඳලා උන්වහන්සේ ඒ ගෝධික හාමුදුරුවන් අතර සමානත්වයක් තියෙන ක්‍රියාකලාපයෙන් පවන ඒ වගේ නෝ හොයන්න ඉස්සෙල්ලා හෝම්වර්ක් තියෙනවා දැන්. ඒ නිසා ඒගෙන අප කතා කරන්න සාමික චේතුමුත්‍යයන් තාවකාලික කර අකුප්පා චේතු විමුක්ති නෙවෙයි. අහා මෙහෙම තත්ත්වයක් තියෙනවා නේද කියලා යටි වල්ලන්න පුළුවන් ගැටියක් කියනවා. ඒ තේනසානි බහුසුත භික්ෂුන් වහන්සේලාගෙන් උත්හ ගන්න අහලා අපටත් කියලා දෙන්න. මම ඒකට යන්නේ නැයි කිව්වේ ඒකයි අද. ඒ සාමික විමුක්තිය කියන්නේ ඒකෙන් සාකේ හිතමු දැන් ওই කරුණට එක මත දින්න ඕන. ගෝධික හාමුදුරු ගෙන ගන්නකොට සාමික චේතු මුත්‍ති ගෙන ගන්නට ඕන. අර බුද්දිස් ජර්නල් ඔෆ් එතික්ස් එකේ ජර්නල් ඔෆ් බුද්දිස් එතික්ස් කියන එකේ ක්වන්ගේ පොත එක කියවන්න ඕනේ. මේ ඊට පස්සේ ඔය ඥාන වීර හාමුදුරු ඉංග්‍රීසි හාමුදුරුම මස්සන්න යගේ නම ඉස්සර ඔය බෝගඩ ප්‍රේමරත් මහත්මයා ඇතු දානෝ එත්තුමුණි ඇත්ත රම්සේ වෙත්තුමුණි කියලා ආජි දේශවෙත්තුමුණි ඒ කරුණ ටික හොයලා බලන්න. ගෝධික සූත්‍රයට අපිට එන්න පුළුවන් එතකොට. ඒව අවශ්‍යජී මේක ගැන ගැඹුරට හොය නැත්තන්ට. තවත් භික්ෂුන් වහන්සේලාගෙන් කරුණු අහගන්න. ඒකල අපි සාමික චේතු මුත්‍ති කියන සමාහටුවැත්තු තැන් තැන්වල කියවලත් ඇති. ඒකත් තියෙන ගන්නට මං කැමති නෑ දැනුම් පැත්තට මේ අන්තය ගැන ඊට වඩා මම ප්‍රොජෙක්ට් එකක් කරා මට මකයි 2000 වසරේ විශ්වවිද්‍යාලෙදී ඔය ඕක ගැන ඉතින් ඒ ගැන දැනුම් ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න. නැත්තම් නොමග යනවා ඒකයි. ඒකයි ඒකට මම යන්නේ ති ගෝධික සූත්‍රයට. සාමික චේතු විමුක්ති නැත්තම් සාමික විමුක්ති හොයලා බලන්න මොකද්ද කියලා වෙන විශේෂින් ඒ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් අහලා අපටත් කියන්න. සම්බුද්ධ සරණ සමාවෙන්ට ඉගෙන මන් අතර කරනවාට නිෂේධනයක් කරනවා. සර්වංශන සත්‍යත්වයෙන් බොහොම පින් ඇතරම ගෝධික සූත්‍රය මම යෝජනා කළෙත් මේ ඒ කාරණාව ඉස්මතු කරගන්නමයි. මොකද මේ අපි මේ මේ පසුගිය සතියේ කරපු තව සාකච්ඡාවකදී මේ අපිට මේ අවධානය යොමු වුණා ඒ සාමික විමුක්තිය සම්බන්ධව මේ ඒ නිසා එක තියෙන තව ඔව් එතෙන්දි මොනවද එහෙනම් උනේ අන්න ඒකයි මාත් දැනගන්න ඕනේ. දැන් සාමික චේතු විමුක්ති ගැන කතා කරලා නැහැ. දැන් අට කතාවෙත් කියන්නේ ටීකාවෙත් කියන්නේ ඒක ලෞකික ලෞකික චේතු විමුක්තියක් කියලා. ඔව් ඒ විදිහ තමයි කියන්නේ අතරම ලෞකික චේතු විමුක්තියක් හැටියට තමයි. ඔව් ඒකයි කියලා තියෙන. නමුත් හොයලා ඔව් ලෞකික කියන්නේ අර අකුප්පා නෙවෙන එක තත්ත්වේ. දැන් සත්‍යඥානි අපෙන් අර චේතෝ විමුක්තිය කියන්නේ අර විමුක්තායතන සූත්‍රයේ එහෙම අපි ඉගෙන ගන්නකොට මේ කතා කරන විමුක්ත ආයතන තියෙනවනේ. ඒතකොට ඒ මොන විමුක්තායතනකින් ඇතුළු වුණත් ඒක විමුක්ෂ මුඛයක් හැටියට පූර්ණ විමුක්ෂයේ පූර්ණ විමුක්තිය ලැබෙනවා කියන අවබෝධය අපිට තියෙන්නේ. නමුත් මේ මෙතෙන්දී කියන්නේ පූර්ණ විමුක්තියක් ලැබීමක් නෙමෙයි කියන අර්ථය තමයි දැන් සත්‍යතුමා කියන විදිහෙන් අපි තේරුම් ගත්තේ. ඒ විදිහම තමයි මම හිතන්නේ අපිට පසුගිය දවසේ කතා සාකච්ඡාවක තුනකුත් තේරුනේ. ඉතින් අපි නැවතත් සත්‍යතුමා යෝජනා කරා වගේ අපි තවදුරටත් මේක ගැන හොයලා බලලා ඇවිල්ලාම කතා කරමු. මොකද කතා කළා දැනගත යුතු දෙයක් ඒක කියලා මට හිතෙනවා තවමත්. හොඳයි, මම ආර්දනා කරන අනිකුත් කල්යාණ මිතු මිත්‍රයන්ට මේ පුළුවන් එකතු වෙන්න. හතරවන් සරණයි මේ සමායන්ද රත්නහත්ය මට ඉස්සෙල්ලා මේ තාක්ෂණික ගැටලුවක් ඇති වුණා සම්බන්ධ වෙන්න. මේ ඇත්තටම මටත් මේ ඔය සාමික චේතන මුක්තිය කියන එක ගැන විවිධාකාර සිතුවිලි ආවා. දැන් සාමාන්‍යයෙන් අපි භාවනාවක් කරන්න පරයන්ක භාවනාවක් එහෙම නැත්නම් සක්මනක් වගේ කරනකොට අපිට මේ తాවකාලික වශයෙන් එනවා නීවරණවල යටපත් වීමක් ඇවිල්ලා අපිට ටික වෙලාවක් ඒක පවත්වා ගන්න පුළුවන්. දැන් ඊළඟ දවසට එනකොට සමහර විට ඒ තත්ත්වේ නැති වෙන්න පුළුවන්. දැන් සමහර දවස් තියෙනවා බොහෝ වේලාවක් සමහර විට පැයකට ආසන්න කාලයක් ඉතින්පත් කරන්න පුළුවන්. නමුත් ඊට පස්සේ දින කීපයක් යනතුරු ඒ தත්ත්වෙට එන්නේ නැහැ. එතකොට ඒක ඒ වගේ දෙයක්ද කියලා හිතුණා මේ එතනේ පැහැදිලි කරේ සතිතුම. පෙරවන් කරන. සත්‍යත්වයනේ ශ්‍රීමති මහත්මිය ප්‍රකාශ කළ අදහස් සහ සමාන්තර දෙයක්ද කියන ප්‍රශ්නයක් තිබුණා සත්‍යත්වයනේ. දැන් අපි ඊගෙන කතා කරන්නේ එහෙම නේද අපි කිව්වේ? ඔව්. ඥානවලට සම්බන්ධ නැහැ. මං කිව්වේ ඒකයි ඊගෙන මං කතා කරුත් මං අබෞද්ධෙක් වෙනවාද ඉඳලා. ඒකයි මං කතා කරන්නේ. ඔව්. ඊට පස්සේ නෑ සමා වෙන්න දෙයක් නෑ එතන. මේ මේ හොඳයි සමා වෙන්න එක සමා ගන්න වරදක් වෙලා නෑ එතෙන්දි. තව හොයලා බලන්න. තව හොයලා බලන්න. ඔත් අර බහුසුත් භික්ෂුන්ගෙන් අහන්න බලන්න මොකද්ද කියලා. මම කැමතියි ඇත්තු හොය සමහර ඇත්තු බොහොම ඉගෙන හොයන ඇත්තු ඉන්නවා. මේ ඉනිසයි මහන්සිලා සිතුවන් අපි එහෙමනම් ලැබෙන සතියේ විතර ඒක තියාගමුද කියලා හිතනවා. මොකද අපිට පොකස්ුගේ සතියේ ගිය සතිය අංගරෝදා වෙච්ච සාකච්ඡාව කල්ලාන මිතුරන් පුළුවන් නම් ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කළේ වල අපි මේ ඒකත් සම්බන්ධ කරගෙන ලැබුන සතියේදී පුළුවන් නම් අපි සාකච්ඡාවට එක තින් බලමු. ඒ සම්බන්ධ කරගෙන අපි එහෙමනම් සත්‍යත්වයන් සාකච්ඡාව ඉදිරියට යමු. සත්‍යත්වයන් අපි දැන් කාරණා දෙකක් ගැන සාකච්ඡා කළා. මේ සාකච්ඡා සත්‍යම දේශනා කළා අපිට පුළුවන් ඉතුරු කොටස් වලට යමු වෙන නේද? ඔව්. පොඩි අවසරයක් දෙන්න තමයි. ඒ සත්‍යතුමා ඒ දැන් දෙවෙනි එකට කියපු සිල්වතුන් දෙදෙනාගෙන් පළවෙනි එක්කෙනා මේ ඒ විමුක්ති චේත විමුක්ති ප්‍රඥා විමුක්ති ඒවා දන්නේ නැහැ. දෙවෙනි එක්කෙනා ඒක දන්නවා. එතකොට එයා එයාගේ සිල්වත් භාවය කියලා කියන්නේ අර සීලෙන් පුළුවන් කෙලෙස් යටපත් කරගෙන සමත විදර්ශනා වශයෙන් භාවනා වඩමින් වඩන්න. එතකොට ඒ ආකාරයට යනකොට ඒ ආකාරයෙන් නේද මෙහෙම මේ විශේෂගාමී වෙන්න පුළුවන් කියලා අදහසක් අවසත් ඉතුමා ඒක ඉතාම කෙටියෙන් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. මච්චර ඒගෙන එච්චර හිතුවේ නැහැ මේ චර්යා මාර්ගය පිළිබඳ. දැන් අපි හිතමු දුස්සීල සිල්වත් කෙනෙක් භාවනා කරනකොට ඒක තියාගන්නම හැදුවොත් එයාට සාමික චේතු මිත්‍ය ලැබෙන්නේ නැහැ. මොකද එතෙන්දි කියන විශේෂ දේ තමා මේක මේ සිල්වත් බවත් ඉවර වෙන තැනක් තියෙනවා කියන සීලයේ අර එක වාහනයක් විතරයි අර හතවෙනි ඉති. ඊළඟ එකට නගින්න ඕන. ඒ සිල්වත් බව අපි හිතමු වතුර ටිකක් උණු කරන් ගෑස් ලිප හරි අවන්නේක මොනවා හරි දානවා නේද ඒකේ ගෑස් ටිකේනවා වගේ වැඩක් ඒක රත් කරන් විතරයි ඒක ඕන වෙන්නේ. වතුර ටික උණුනාට පස්සේ මම ටිකක් හදන්න වතුර රත් කරනවා නම් ඒක ස්විච් එක ඕෆ් කරනවා ඊට පස්සේ. වතුර උණුනකන් විතරයි මට ඒ බර්නර් එක ඕන වෙන්නේ. ඊට පස්සේ ඕෆ් කරනවා වගේ. එයා දන්නවා මේකෙ එහෙම තිස්සේම පත්තු කරලා තියාගන්න ඕන දෙයක් නෙවෙයි කියලා. නමුත් වතුර රත් කරගන්න බැහැ ගින්දර නැත්තම්. ඒ වගේ මෙතන ඊළඟ විශේෂය තියෙනවා. ඒ සීලවන්ත එක්කන අතරින් ඒක ඒ සාමික චේතු මුත්තේට යන්න පුළුවන් එතෙන් ඉවර වෙනවා මේ කියලා දන්නේ කෙනෙක් ඉන්නවා. දුස්සීල එක්කනත් ඉන්න එක දන්නේ කෙනා. එතන තියෙන්නේ පඤ්ඤා වෙනස. අන්තිමේදී බුදුහාම කියනවා ඒ දෙන්නාගේ වෙනස මොකද්ද කියලා. අර දුස්සීල දෙන්නගෙන් එක්කෙනෙකුත් එයා දන්නේම නැහැ මොනවද කියලා. එක්කෙනෙක් දන්නවා මේක ඉවර වෙන තැනක් තියෙනවා. සාමික චේතුමුත්‍ය ලබන්න පුළුවන්. එයාගේ ඒ දුස්සීල භාවය තියෙනවා එයාට. නමුත් අර ප්‍රඥාවෙන් තේරෙනවා මේක ඉවර කරන්න පුළුවන් කියලා. ඒතකොට ඒ දුස්සීල එක්කෙනා සාමික චේතුමුත්‍ය ලබනවා. ඒකයි මේක ඉගෙන ගන්න තියෙන හොඳ දේ. අර දුස්සීල භවයේ ඉන්නේ කෙනාගෙන දෙවෙනි එකේ කිව්වේ ඒකච්චෝ පුද්ගලෝ දුස්සීලෝ hoti. එක්කෙනෙක් දුස් එක්කෙනෙක් තව කෙනෙක් ඉන්නොත් ඒ අරයා වගේම දුස්සීලාය. ඒ වුණාට එයා දන්නවා තංච චේතෝ මුත්තින් පඤ්ඤාමි මුත්තින් යතහ භූතං පජානාතයට අවබෝධයක් ප්‍රජානනයක් එනවා. අවබෝධ කරනවා නෙවෙයි යත්තස්ස තන් දුස්සීලයන් අපරිශේෂන් නිරුජ්ජති. ඒ දුස්සීල බව කියන එක දැන් වැස්තර විරති ගැන ඉගෙන ගන්නකොට වෙත්තිගෙන ගත්තේ අර භික්ෂුනාස්ක බොහෝ මොන්දර කියලා දුන්නා. දැන් සරිතාම්ද්‍රෝ හිතන්නේ නැහැ අන්තිමේදී මම හොඳ වචන පාවිච්චි කරන්න ඕනි. එයා හිතෙන්නේ නැහැ ඒක. මොකද මුලම කැඩලා ගිහිල්ලා තියෙන්නේ මේ මොනවද මේ මිත්‍යා වාචායන. ආයි දළු දෙන්නේ නැහැ ඒ නිසා. දැන් එතකොට අර දුස්සීල කෙනෙක් එයා තස්ස සවනේන පිකතං හෝති. එතකොට යා මේ අහපු දෙයින් එයා වැඩක් ගන්න කණින් වැඩ අරන් තියෙනවා. මොකද අරක දැනගන්න ප්‍රඥාවේ මේ දුස්සීල බව කියන එක මකිවේ ඒ වචනේ හොද්ද. මොකද නාම රූප තත්ත්වෙන් එහාට යන්නේ නැහැ. එතනින් එතන තමයි තියෙන්නේ. බාහුසත්‍යෙන පි කතං හෝති ditthya api patividdan hoti saameekampi vimuttin labeti ara dussila ekkena gena me kiyanne eyatath ara saameeki vimutti labena mokada meka ara kalu kaluwara guli tiyena wage tama dan satyo me kaluwara guli api hithumu tiyena biliyena hatak kiyala ඇතුලේ දැල් වෙන තැන් තියෙන හැබැයි දැල් වෙන එක තමයි දැනගන්නට ඕන. අර තමන්ට තමන් හමු වෙනවා කියලා මේ වචන හොඳ නෑ. තමන් තමන් හමු වෙනවා කියලා මට දැනෙන පුජ්‍යලයා බලන්න මට දැනෙන මට මේ සතිය සම්පජානේ එනකොට මොකද්ද දැනෙන ගතියක් තියෙනවනේ. කටක් තියෙන දිවක් තියෙන ඇහැක් තියෙන ඇටකෝටු තියෙන අත් තියෙන ඇඟිලි තියෙන බඩක් තියෙන පෙනහළු තියෙන සතියේ තියෙන බුද්ධාගමී කියලා හිතන ස්ත්‍රී කියලා හිතන පුරුෂ කියලා හිතන කෙනෙක් ඉන්නවා කියලා මට තියෙනවානේ මේ ভাইබ්‍රේෂන් එක තියෙනවා කියලා දන්නවානේ ඒ extent ආවහම අර අනිත්‍යවා සද්ධා විරය සති සමාධි ප්‍රඥා වල අඩුකම් වැඩිකම් නිසා ඇතිවෙච්ච දේ තමයි දුස්සීල බව කියන්නේ. අර ප්‍රඥා අඩු වෙච්ච නිසා යා දන්නේ නැහැ දුස්සීල බව ඉවර කරන්න ඕනේ කියලා. එනිසා තමයි අර කලින් කල්යාණ මිත්‍රා කිව්වේ අර ජජ් කරනවා කියන කෙනෙක් වෙන් කරන්න එපා කියලා. ඒක කරන්න එපා. මොකද අපට ඒතකොට ලෝකෙට උදව් කරන්න පුළුවන් වෙනවා. මොකද ඒ බුදුහාරක කාලවක ඇත්තට උදව් කරේ එහෙම බුදුහාමර පුජ්‍යලයාගේ අර පරෝපරිය දෙකම දන්න දැන් තත්ත්වය ඊළඟ තත්ත්වය නිසා උන්වහන්සේ යන්න කියනකොට එළියට ගියා එන්න කියනකොට ඇවිල්ලා වාදනා ආය යන්න කිව්වා ආය වාඩි වුණා ඔයගේ බුදු කෙනෙක් එහෙම කරන්නේ නැහැනේ සාමාන්‍ය අන්තිමේදී ආ කිව්වා උත්තරේ දුන්න නැත්නම් කකුල් දෙකෙන් අල්ලලා පොළවේ ගහනවා කියලා ලංගෙන් යහපත්තර විශ් කරනවා කියච්චර ශක්තියක් තියෙනවත් ඇති ඉති බුදුහාම කියවා එහෙම කෙනෙක් නම් මේ තුන් ලෝකේ නෑ මට එහෙම කරන්න පුළුවන් කෙනෙක් නමුත් ප්‍රශ්නේ හන්ද කියලා. ඒක අතිරේක කතාවක්. එතකොට අර ඒ වගේ අපි ප්‍රමාණවත් කරන්න හදන්න අර මේක අවසානෙට තියෙනවා අපි ඒකටම බලන්න. එතකොට අවසානෙට ආවහම තේරෙයි. අපි මේක 2012 මාර්තු මාස ඉගෙන ගත්තා. අන්තිමේදී කියනවා යථාරූපේන ආනන්ද සීලේන පුරාණෝ සමන්නාගතෝ අහෝසි තථාගත තථාරූපේන සීලේන ඉසිදත්තෝ සමන්නාගතෝ අබවිස්සේ මේ පුරාණට තිබිච්ච සිල්වත් බව ඉසිදත්තට තිබුණා නම් නෛද පුරාණෝ ඉසිදස්සස්ස ගතින් පියඤ්ඤාස පුරාණට ඉසිදස්ස කොහෙ ගියාද කියලා හිතා ගන්න බැරි වෙයි කිව්වා. අර ගෝ මාරයාට ගෝධික සාඳු හොයා ගන්න දෙන්නවා වගේ. යථාරූපාය ආනන්ද පඤ්ඤාය ඉසිදත්තෝ සමන්නාගතෝ හෝති. දැන් ඉසිදත්ත බ්‍රහ්මචාරී කෙනෙක්ුත් නැහෙනේ. එයාට පඤ්ඤා තිබුණා. යථාරූපාය ආනන්ද පඤ්ඤා ඉසිදත්තු සමන්නාගත්තු අහෝසි ආනන්ද ඉසිදත්ත තිබි ඉසිදත්තර තිබිච්ච පඤ්ඤාවෙන් තථාරූපාය පඤ්ඤාය පුරන්න පුරාණු සමන්නාගත්තු අභවිස්ස ඒ වගේ ප්‍රඥාවයක් පුරාණටත් තිබුණා නම් මම ඒක ලිටරලි ට්‍රාන්ස්ලේට් කරනවා නෙවෙයි හොඳ ඊට වඩා වෙනස් එක නෛද ඉසිදත්තු පුරාණස්ස ගතින් පඤ්ඤාස්ස ඉසිදත්තට පුරාණ කොහි ගියාද කියලා හිතා ගන්න බෑ කියලා ඉතිකෝ ආනන්දි මේ පුග්ගලා උබෝ එකංග හීන මේ පුජ්ජිලෝ දෙන්න ගි දෙන්න එකංගෙන් හීන එක්කෙනෙක් සිල්වත් එක්කෙනෙක් ප්‍රඥාවත් එකෙන් ඉහළට ගිහිල්ලා ඒ නිසා අර දැන් විශේෂම අර දුස්සීල එක්කෙනා සාමයික විමුක්තිය එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් යාට මොකද එයා දන්නවා මේක මේ නාම රූප tattyan කියලා. හැබැයි එතකොට අර ගුරුසු දුස්සීලකම් හැලෙනවා යාගේ. නමුත් අර සතර පුරුද්දට යට එනවා අර. අපි කියන්නේ බැන්නා කියලා හාමුදුර පිළිඳ වච්චහා රුද කවුද අර ඒ වගේ කියන්නේ කතන්දර තියෙන්නේ. ඒ පුරුද්ද කියන එක යනවා. ඇඩික්ෂන් එක තියෙනවා. පුරුදු නැති කරන්නේ ඒ සඳහන් බුදුරජාන් වහන්සේට කියන්නේ සවාසනී කිලේශේසෝ ඒකෝ සබ්බේ නිඝාතී කියලා. ඔය ශ්‍රී ලංකාවේ ථේරවාද ක්‍රමයට බුදු ගුණ වඩන්න බුද්ධානුස්සති වඩන්න එකක් තියෙන කතා. චතුරාරක්ඛාවේ මුල්ම තියෙන සවාසනී කිලේශේසෝ කියලා. ඒ කියන්නේ වාසනා සහිත කියන්නේ පුරුදු එක්කම කෙලෙස් නැති වෙලියක්. පුරුදුත් නැහැ ඊට පස්සේ. ever fresh බුදුහාමුදුරන්ට අලුතෙන් මෙහෙතලා තමයි කියෙන්නේ. කොච්චර සතියක් තියෙනදද තුරුන් වහන්සේට. ඒ වගේ ඉතින් උන්වහන්සේ චිත්‍රය තියෙන්නේ. අපි දෙවෙනි කතාවට එමු. හොඳද? මේක තේරුම් ගන්න අමාරු තේරුම් ගන්න නමුත් හොඳම සූත්‍රය තේරුම් ගන්න ඔය ජජ් කරන්න යන්නේ නැහැ. එතකොට අපි කික්කේනවා. මේක විශේෂයෙන් ගන්න හේතුව අර ඒ සත්‍ය ප්‍රශ්නයක් නිසා. ඒත් ඉන්නවද දන්නේ නැහැ. කින්ද තමයි මා කිවි අර ගෝධික සුත්‍රේ කතා කරනකොට මේ ගොඩ වැදෙන ඇත්තු වැස්සට ගොඩ වැදෙන ඇත්තු ගන්න එපා කියලා අකරුණාවෙන් නෙමෙයි මේ නිගමන ගන්නවා තීරණ ගන්නවා ඉක්මනින් සූත්‍ර ධර්ම ගැන එක. ඉදපනානන්ද ඒකච්චෝ පුග්ගලෝ තිබ්බ රාගෝ හෝති. මේ සමහර ඇත්තු ඉන්නවා තද්ද රාගිකයි. දැඩි රාගික තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතහ භූතං අප්පජානාති. අර දුස්සීල එක්කනාගෙන කිව්වා වගේම සිල්වත් එක්කනාගෙන කිව්වා වගේම එයා මේ චේතෝ විමුක්තියක් තියෙනවා පඤ්ඤා විමුක්තියක් තියෙනවා මේ රාගය ඉතුරු නොකේ නිරුද්ධ කරගන්න පුළුවන් කියන එක දන්නේ නෑ එයා. එහෙම එක්කනා කණින් වැඩ අරගෙනත් නෑ දැනුමෙන් වැඩ අරගෙනත් නැහැ මොලෙන් වැඩ අරගෙනත් නැහැ මං ඒ තේරුම් ගන්න කියන්නේ දැන් කෙටි කරලා ඉක්මන් කරන්නත් ඕන නිසා අරකින් දුක් විඳිනකොට නැතු ආහා මෙහෙම පුළුවන් මේක විමුක්තියක් තියෙනවානේ සාමිකම් විමුක්තින්න ලබති එහෙම එක්කෙනා ශරීරය නතර ඉච්ච දවසට ඊට වඩා අඩු ආලෝක tattwekata තමයි යන්නේ. විශේෂ ගාමි වෙන්න. ඉදපනානන්දේ කච්චෝ පුග්ගලෝ තිබ්බ රාගෝ හෝති. එක්කෙනෙක් ඉන්නවා තිබ්බ රාග තියෙන අරයට වගේම වෙනස. හරි සිදත්ත වගේ උඩට. තාන්ති චේතු මුත්තිං පඤ්ඤා මුත්තිං යථා භූතං පජානාති යත්තස්ස සෝ රාගෝ අපරිශේෂා නිරුජ්ජති. අර රාගය සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන් චේතු මුත්‍ය පඤ්ඤා මුත්‍ය තියෙනවා කියන එක එයා ඉවෙන් දන්නවා දැනගෙන තියෙනවා ඉව කියන වචනේ මා කිව්වේ තේරුම් ගන්න පමණ ඒතරම් මේ තිබ්බ රාග දැඩි රාගී බව නතර වෙන තැනක් තියෙනවා කියන අවබෝධයන යාට රාගය නැති වෙනවා කියන එක නෙවෙයි රාගේ ඉවර කරන්න පුළුවන් තැනක් තියෙනවා. තස්ස සවනේන පි කතං හෝති. ඒක දැනගත්තොත් යකණින් වැඩගත් කෙනෙක් වෙනවා. දැනුමින් වැඩගත් කෙනෙක් වෙනවා. බාහුසච්චේන පි කතං හෝති. දිත්‍යාපි පටිවිද්දං හෝති. තමන්ට තියෙන යව කල්පනාකාරීසක් සත්‍යිනුත් වැඩගත් කෙනෙක් වෙනවා. සාමිකම් විමුක්ති ලැබෙයි. ඒතාව කාල් විමුක්තියකුත් එයාට ලැබෙනවා. එක ලොකු දෙයක් මේක ඉවර කරගන්න පුළුවන් තැනක් තියෙනවා නේද කියලා. හරියට ගොඩ බිමක් දැක්කා වගේ අතරමඟ ඉන්නකොට. තාම ගොඩ බිමට ගියේ නැහැ නමුත් තියෙනවා කියලා දන්නවා එයාද. සෝ කායස බේද පරම්මරණ විශේෂාය පරිති නෝහානාය. ශරීරය වුණාම එයා ඉහළට තත්ත්වයකට යන්නේ නෝහාන ගාමි විශේෂ ගාමි ඒව හොති නෝහාන ගාමි තත්‍රානන්ද පමානිකා පමිනන්ති. ඒ වුණාට ආනන්ද ජජ් කරන ඇත්තු ප්‍රමාණික කරන්න පුළුවන් ඇත්තු නිගමන ගන්න ඇත්තු ඉක්මන ඉක්මන නිගමන කර ගන්න ඇත්තු නිගමන ගන්න නිගමන තමන්ම විනාශ වෙනවා. මොකද එතකොට තිබ්බ සරාග තියෙන කෙනින් නම් එයා හිතන මට මේක කරන්න බෑනේ මේ ඕවා කරන්න අපිට බෑ කියලා තවත් ඒක ඉවර වෙන තැනක් දන්නේ. ඒක self මොනස ආත්ම ද්වේෂය ඇති වෙන්නේ තෙත්ින්ද බලන්න බුදුහාම කොච්චර උතුම්ද කියලා මේ කොච්චර කරුණාවක් තියෙන්නේ ඇද්ද කියලා ප්‍රඥා වගේම ඊළඟ යුගලේ දැන් දුศีල සීලවන්ත ඊට පස්සේ තිබ්බ සරාග ජාතික තිබ්බ සරාග ජාතික එක්කෙනෙක් දන්නා එක්කෙනෙක් දන්නේ නැතු ඊළඟ කොටස කෝද බහුල ඉද්දපන ආනන්දේ කච්චෝ පුග්ගලෝ කෝදනෝ හෝති. හැම තිස්සෙම කේන් තියෙන කෙනෙක් කෝද ක්‍රෝධය බහුලයාට ඒ පුජ්‍යල ලෝකින් අපි දන්නවා සමහර තිබ්බ සරාග ජාතිකය සමහර දුස්සීලයි සමහර සිල්වත් සමහර ද්වේෂ බහුලයි. මෙතෙන්දි කියන්නේ ද්වේෂ බහුලෙක් යන එයා තං චේතු මුත්‍තිං පඤ්ඤාමි මුත්‍තිය තබ්බුතන් අපජානාති චේතු මුත්‍ය පඤ්ඤා මුත්‍ය තියෙනවා යත්තස්ස සෝකෝදු අපරිසීසානි අපරිසීසානි රුද්ධති. මේ කෝදේ ඉවරයක් නැතු අඩු නැතු ඉවර වෙන තැනක් තියෙනවා කියන එක දන්නේ නැහැ. එහෙම දන්නේ නැතු වුණොත් එහෙම ඒ කියන්නේ කොටින් කියන කෝදේ අනිච්චයි කියලා දන්නේ නැහැ. ඇති වෙන නැති වෙන දෙයක් කියලා අවබෝධයක් නැහැ. තස්ස සවනේන පියකතං හෝති. කනින් වැඩ අරගෙනත් නැහැ. බාහුසත්යෙන් අකතන් හෝති දැනුමෙන් වැඩ අරගෙනත් නැහැ. දිට්ඨියාපි අපට විද්දම් මොලින් වැඩ අරගෙනත් නැහැ. සාමීකම් විමුක්තින්න ලැබති. ඒ සාමීක චේතු මුක්තිය ලබන්නේත් නැහැ. එහෙම එක්කන කාය ශරීරය නතරුනහම හානාය පරිති. මරණින් පස්සේ පරිහානි තත්වයකට යන්නේ නෝ විශේෂාය විශේෂත්වයකට යන්නේ හානගාමීව හෝති නෝ විශේෂකාම් පිරිහුණු තත්ත්වෙම තමයි යන්නේ විශේෂගාමි වෙන්න. ඒ විදිහටම තව කෙනෙක් ඉන්නවා කෝදනෝ හෝති දපනානන්දේ කච්චෝ පුග්ගලෝ කෝදනෝ හෝති තංච චේතු මුත්තිං පඤ්ඤාමි මුත්ති යථා භූතං පජානාති අත්තස්සසු කෝදෝ අප්‍රසේසෝ නිරුජ්ජති. අර වගේම කේන් තියෙන කෙනෙක් කෝද බහුල කෙනෙක් ඉන්නවා. එයා දන්නවා මේ කෝද කියන එක නතර වෙන තැනක් තියෙනවා. චේතෝ මුත්‍තියකුත් තියෙනවා පඤ්ඤා මුත්‍තියකුත් තියෙනවා. අහා මේක ඉවර කරන්න පුළුවන් නේද කියන. ඔය ඒක දැනගන්නේ කීම තියෙන ලොකු සහනයක්. වැස්සේ යනකොට ඇවිදගෙන යනකොට බස් ස්ටොප් එකක් හම්බ වුණාගේ වහලයක් තියෙනවා. ඒ වගේ මේක ඉවර කරන්න තැනක් තියෙනවා නේද මේ කෝද බහුල කියන එක. තස්ස සවනේන පිටතං හෝතියට උඩ කනිනුත් වඩාරන් තියෙනවා මොලේනුත් වඩාරන් දැනුමනුත් වඩාරන් තියෙනවා මොලේනුත් වඩාරන් තියෙනවා. එයාට තේනවා සාමයේ විමුක්තියක් ලැබෙනවා එයාට. මේ කිවර කරන්න පුළුවන් නේද කියලා. අර සෙල්ෆ් හේට්‍රඩ් එක මොකද කිවි අපි ආත්ම ද්වේෂය කියන කතුර දහන. ඔය ආත්ම ද්වේෂය කියන එක තමන් අවතක්සේරු කරන කල අපලඟ තියෙනවා, ඒක නැති වෙනවා. එහෙම එක්කෙනා සෝ කායස භේදා පරම්මරණ විශේෂාය පරිති විශේෂ තත්වයට තමයි එළඹෙන්නේ. නොහානායි ඊට වඩා අඩු තත්වයකට යන්නේ නැහැ. විශේෂ ගාමීයේව හෝති නොහාන ගාමි. මේ පාලි කියනකොට දැන් තේරෙනයි විශේෂ ගාමි වෙනවා නොහාන ගාමි. තත්‍රානන්ද පමාණිකා පමිනන් මේ ප්‍රමාණ කරන ඇතු ජජ් කරන ඇතු තීරණ ගන්න ඇතු අනිත් අය මෙහෙමයි මෙයා මෙහෙමයි මම මෙහෙමයි එහෙම ඇතු තමම විනාශ කරගන්න. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි මම මෙහෙමයි මට බය කියලා ඉන්නේ එහෙමයි කියලා. ඔය ඇතුලේ තියෙන අන්තර් ජ්‍යෝති අතින එක පත්තු කරගන්න. ඒ පත්තු කරගත්තාම ඒක තමන්ට තේරෙනවා. ඊට පස්සේ මේක කරන්න පුළුවන් කියලා. ඒතර අර සීනි ටික වතුරට දී වෙච්ච කෙනෙක් කියනවා. ඊළඟ යුගලේ. දැන් යුගල තුනක් මතකද? දුස්සීල දෙන්නයි. සීලවන්ත දෙන්නයි. තිබ්බ සරාග ජාතික දෙන්නයි. කෝද බහුල දෙන්නයි. ඊළඟ දෙන්න උද්ධතයි. එක්කෙනෙක් උද්ධත. උද්ධත කියන්නේ අපි හිතමු කලබලකාරී. එකලසක් ඇත්තම නැහැ. මානක් තියෙනවා. ඡන්ද චේතු විමුක්තිං පඤ්ඤා විමුක්ති යථා භූතං අපජානාති අත්තස්සකං උද්ධච්ඡං අපටිශේෂං නිරුද්ධති. ඒ උද්ධත භාවය, උද්ධත කියන එකේ නාම එක තමයි උද්ධච්ච කියලා කියන්නේ. ඒ උද්ධත භාවය සම්පූර්ණයෙන් අතර වෙන තැනක් තියෙනවා කියන එක දන්නේ නැහැ. චේතන චේතෝ මුත්තේකුත් පඤ්ඤා මුත්තේකුත් භාවනා මාර්ගයෙන් එතෙන්ට ගිහිල්ලා දැනග ඒක ඉවර කරගන්න පුළුවන් තැනක් තියෙනවා. නාම රූප පරිච්ඡේදයන්ින් ඉවර කරගන්න පුළුවන් තැනක් තියෙනවා කියලා. මොකද ඔබේ සැබෑ විඥාන ස්වરૂපය හෝදයෙන් පහර කන එක නෙවි. ඒක සත්‍යමත් වුණාම සතියේට කෝද තේරෙනවා. සතිය නරක් වෙන්නේ නැහැ ක්‍රෝධ නිසා. නාම රූප තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ තස්ස සවනේන පියකතං හෝති. එහෙමනොත් එයා කනින් වැඩ අරගෙන නැහැ. බාහු සත්‍යේන පියකතං හෝති. දැනුමින් වැඩ අරගෙනුත් නැහැ. දිට්ඨියාපි අපපට් විද්දං හෝති. තේරුණයි මාමි පාලි වෙන විදියට පරිවර්තනය කරන්නේ. බුද්ධියෙන් වැඩක් අරගෙනත් නැහැ. මොළයෙන් වැඩක් අරගෙනත් නැහැ. සාමිකම්පි විමුක්තින් ලැබති. මේක ඉවර කරන්න පුළුවන් තැනක්, මේ තැනදීම ලබන්න පුළුවන් කියන විමුක්ත සිතක් දකින්නෙත් නැහැ. එහෙම වුණාම ඒ උද්දත් එක්කන ඒ විදිහ දන්නේ නැත්නම් මේක ඉවර කරන්න පුළුවන් කියන එක දන්නේ නැත්නම් කායස භේදා පරම්මරණ මරණය කියන එක සිදු වුණාට පස්සේ ශරීරය නතු වුණාට පස්සේ හානාය පරිති තීන තත්ත්වෙන් පරිහානි තත්ත්වයට යන්නේ නොවිශේෂාය විශේෂත්වයකට නෙවෙයි. හානගාමීව හොති තවත් අඩු ආලෝකයකට යන්නේ නොවිශේෂගාමී. ඉදපරානන්දේ කච්චෝ පුද්ගල උද්දතෝ හෝති. තපුජ්ජලෙක් ඉන්න අර විද්‍යට මුද්ධතයි. ඒ වුණාට තංච චේතු මුත්තින් පඤ්ඤා විමුත්තින් යථාභූතං පජානාති යත්ත සුද්ධච්ඡං අප්‍රසේසං නිරුජ්ජති. මේ උද්ධත භාවයේ නැති වෙන චේතෝ විමුක්තියක් පඤ්ඤා විමුක්තියක් තියෙනවා කියලා. ඒ කියන්නේ කල්පනාකාරී අර්ධං කල්යන මිත්‍රෙක් ඒ සත්ත භාවනා මාර්ගයේ ගිහිල්ලා ධ්‍යාන ගිහිල්ලා එහෙම නතර කරගන්න පුළුවන් තරක් තියෙනවා. පඤ්ඤා විමුක්ති නාම රූප පරිච්ඡේද ඥානෙ නැත්තම් දුක්ඛානුපස්සන අනිච්චානුපස්සන වගේ ඒ පටි නිසග්ගානුපස්සන කී වගේ තැන්ගෙත ඇවිල්ලා ඒක දැනගන්න පුළුවන්. ඒ උද්ධත්ත භාවයේ සම්පූර්ණ නතර වෙන තැන තියෙනවා කියලා දන්නවා. එහෙම එක්කන සවනේනපි කතං හෝති කණින් වැඩ අරන් තියෙනවා. බහව සත්‍යේන පිකතං හෝති දැනුමින් වැඩ අරන් තිනවා. ditthiyaත් පටිවිද්දං හෝති බුද්ධියෙන් මොලෙන් වැඩ අරන් තිනවා. සාමයිකම් පිමුත්තිෙන් ලබෙති. ඒ සාමයක පිමුත්ති ලබෙනවා. සෝකාශ බේදාම් පරම්මරණ ශරීරය නතරෙච්චි දවසට මරණය කියන සිදුවීමෙන් පස්සේ විශේෂාය පරයට විශේ තත්ත්වයකට ලැඹෙන්නේ නොහානායි පරිහානි තත්ත්වරන්නේ විශේෂ ගාමීයේව හෝති විශේෂත්වයකටමයි යන්නේ නොහාන ගාමි පරිහාන තත්ත්වයක යන්නේ තත්රානන්ද පමානිකා පමිනන්ති ඒ වුණාත් මේ ජජ්ජර් නැත්තු තීරණ තියෙන්ද විනිශ්චය අරගන්න තමන් ගැන හරි අනුන් ගැන හරි ඒක මෙහෙම නම් මේක මෙහෙම නැයිද අපි කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයි හිතන්න පුළුවන් අය කියලා කළු සුදු විතරයි හිතන්න පුළුවන් අය කියන්නේ ඉමස්ස පිටේව ධම අරයක් ගිහැටිත් මෙහෙමයි අපරස්ස පිටේව ධම අනිත් එක්කනට තේමයි කස්මානේ සං ඒකෝ හීනෝතු ඒකෝ පනිතු එහෙනම් එක්කෙනෙක් හීනෝනේ එක්කෙනෙක් ප්‍රනිතුනේ කොහොමද කියලා ප්‍රමාණ කරන සජ්ජක් කියන ලොජික් මේ ලොජික් කියන එක නතර වෙන තැනක් තියෙනවා. ඔය අය සැටලයිට් එකෙන් චන්ද්‍රිකා අහසට යවනකොට අභ්‍යවකාශයේ වායුගෝලෙන් එහාට යනකම් රොකට් ඉන්ධන තියෙනවා. ඒ අවශ්‍ය තැන් වලට ගියාම ඒව හලන්න ඕන. ඒ හැලුවට පස්සේ තමයි ඒක අභ්‍යවකාශයේ වායුගෝලෙන් එහාට ගිහිල්ලා ගුරුත්වයෙන් එහාට ගිහිල්ලා මේක කැරකෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේ හැලෙන තැන් තියෙනවා. ඒ ලොජික් එක හැලෙන එක්තරා තැනකදී. ඊට පස්සේ illogical jump එකක් ගන්න ඕන. අතාර්කික පිම්මක් ගන්න ඕන. කස්මානේ සං ඒකෝ හිනි හීනෝ ඒකෝ පනිතු දෙන්නත් ඒ වගේම තිබුණනම් අරයාත් මෙහෙමයි මෙයත් මෙහෙමයි එක්කෙනෙක් ඉහළ යන්ටත් එක්කෙනෙක් පහළ යන්ටත් එක්කෙනෙක් හීන එක්කෙනෙක් පනිතයි කියන්නේ කොහොමද තන්විතේ සං ආනන්ද හෝති දිගරත්තං අහිතාය දුක්ඛාය එහෙම හිතංග එහෙම තීර්ණ ගන්න යොත් ඒක බොහෝ කලක් එයාට අහිත දුක පිණිස හේතු සෙන්දියර ක්‍රමයට බුදුහාම කියන ආනන්දේ උද්දත පුජ්‍යලයාගෙන් එක්කෙනෙක් දැනගත්තා මේක ඉවර කරන්න තැනක් තියෙනවා කියලා එයා අයං ආනන්ද පුග්ගලෝ අමුනා පුර්මේන පුග්ගලින අභික්ඛන්ත තරෝච පනිතරෝච කලින් එක්කෙනාට වඩා දැන් එක්කෙනා ඉහළයි අගේ කරන්න පුළුවන් ඉමං ආනන්ද පුග්ගලං ධම්මසෝතෝ නිබ්බහති මේ ධර්ම ප්‍රවාහය එයා ගොඩ දාන්න ඉලිප්පල උලුප්පල මෙහාට දාන්නේ ධම්මසූතේ තදන්තරං කෝ ජානියං තථාගේ තේන ඒ වෙනස ඒ දෙන්න අතර තියෙන වෙනස කවුරු දැනගන්ත තථාගතේ වරීඛර තස්මාත්‍යානන්ද ඉන්සා ආනන්ද මා පුග්ගලේසු ප්‍රමාණික අහුවත් පුග්ගලයන් පිළිබඳ තීරණ ගන්න එපා ප්‍රමාණ කරන්න එපා අරයට මිත්‍රයන් යාත මිත්‍රයි මා පුග්ගලස් ප්‍රමාණං ගන්හිත් ප්‍රමාණ කරගන්න එපා දැක් කරන්න එපා කඤ්ඤති ආනන්ද පුග්ගලස් ප්‍රමාණං ගන්නහන් තමම්ම පිරිනව තමම්ම බලක් කපා ගන්න තමම්ම හාර ගන්න එකයි කරන්නේ තව තවත් යට යනවා අහං හෝ ආනන්ද පුග්ගලස් ප්‍රමාණං ගන්නේ ආනන්ද කුමා පුජ්ජලේ මට පුළුවන් පුජ්ජලයන් පිළි ප්‍රමාණ ගන්නට උන්වහන්සේ පුජ්ජල පරෝපරේ ඥානෙ තිබුණා ඒසව උන්වහන්සේ දන්නා මෙයා මෙහෙමයි මේකට මෙහෙම ගියයි දැන් අර ආලෝක කතාව ආව නිසා උන්වහන්සේ තේරෙනවා කොච්චර මිනිස්සුයා දරුණුයි කියලා කිව්වත් කටිව යන්න එපා යාගේ නෝනල මහත්තුරිටම බය වුණා දැන් ආවොත් මොනවා කරයිද කියලා බුදුහාමුදුරුවෝ දැනගත්තා එ අපි පෙන්ට ලෑස්ටි කියලා ඒ නිසා තමන් අවතක්සේරු කරන්න හොඳ නැහැ කාචානන්දමගේ ශාලා උපාසික අභ්‍යත්ත අම්මකාම්මගේ සංඥා මාතෘත්වය පිළිබඳ සංඥා පමණක් ඇති මගේ ශාලා උපාසිකාවට මොනවා තේරෙනවාද කේච පුද්ගල පරෝපරිඥානි පුජ්‍යල පරෝපරිඥානිතින් සතහගතරේ ඒ දෙන්න කොච්චර වෙනසක් තියෙනවා ඉමේ කෝ ආනන්ද දසපුද්ගල සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මි. ආනන්ද මෙන්න මේ පුජ්‍යල දහ වර්ගයේ මතකනේ දුศีල බව දෙන්නේ එක දෙකක් තියෙනවා. සීලවන්ත දෙන්නයි, තිබ්බ සරාග ජාතික දෙන්නයි, කෝධ බහුල දෙන්නයි, උද්දත දෙන්න. ඊට පස්සේ මම කලින් කිව්වක ආයි කියන්නේ තත් ආනන්ද පුරාණ තතිබිච්ච සීලේ ඉසිදත්තට තිබුණා නම් ඉසිදත්ත පුරාණ කොහි ගියාද කියලා නෑ, පුරාණ දැනගන්න බෑ ඉසිදත්ත කොහි ගියාද කියලා. ඒ විදිහ තමයි ඉසිදත්තගේ ප්‍රඥාව පුරාණ තිබුණා නම් ඒ විදිහයි. ඒ දෙන්න දෙවිදිහක්. මොකද මුගසාලා කිව්වේ පුරාණ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරා, ඉසිදත්ත බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කෙරේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙන්න සකදාගාමි සත්‍යම් බවට පත් වෙලා සුසිත කායිප දුනායි කියලා. අදතර ඉති මිගසාලා සාධාරණයි හිතන්නේ. එයා දන්නවා එක්කෙනෙක් ලිංගික ජීවිතයක් ගත කරා අනිත් එක්ක නෑ. නමුත් උදාහරණ කියලා දෙන්නම අපි දන්නවා සකදාගාමි කියන්නේ කාමරාග ව්‍යාපාද ඒ කාම ක්‍රෝධ දෙක එකේ ඉස්සර බාල වෙලා කියලා. ඒතර එක්කෙනෙක් සිල්වත් පැත්තෙන් ගිහිල්ලා ඒක දිනා ගත්තා, අනිත් එක්කෙනා ප්‍රඥාවෙන් දිනා ගත්තා. දැන් අපි දැනගන්න ඕන අපිට මොන පැත්තෙන්ද මේක තේරුම් ගන්න පුළුවන් කියලා. හැම තිස්සෙම තමන් කවුද කියලා දැනගන්න ඕනේ. ඒක තමන් අර අපි පසුගිය සතියේ tell the truth මට මං ගැනම ඇත්ත කියා ගන්න. එතකොට මේකේ තථාගතයන් වහන්සේගේ පණිවිඩය ගන්න පුළුවන් අපිට හොඳ රේඩාර අහු වෙනවා. හොඳ රේඩාර අහු වෙනවා. ඒක නිසා ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඒක එහෙමයි වෙන්න ඕන. අහවලා නෙමෙයි ක්‍රමයට අනුව මෙහෙම යන්න ඕන කියලා එහෙම නෙවෙයි. බුද්ධ සරණයි, ධර්ම සාකච්ඡාව තැහුම් කන් දුන්නට පින් අපටත් බණ කියන්න සවඩින්ගේ වෙලාවක් තියෙනවා. මගින්ම ප්‍රශ්න අහන්නත් එපා. ඔයත් කතා බහ කරලා මේක තේරෙන විදිහේ කවුරුත් කතා කරා නම කියන්න ඕනේ, තේරුම් ගන්න අපටත් තේරෙන්න කියලා දෙන්න. බුදු සරණයි. බුදු සරණ සත්‍යතුමනි, මං කල්යන විතර ජොම වෙන්න දෙලොක් මහත්මයා. දෙවන සරණයි අවසරයි සත්‍යචීතුමනි. දැන් අපි ගිසමණිත් සාකච්ඡා කරපු මේකසාලා සූත්‍රේම අපි නැවත සාකච්ඡා කරේ. සත්‍යචීතුමා ඉතින් බොහොම පැහැදිලිව අපිට ඒ පුත්කලයන් දස දෙනා පිළිබඳවත් ඒ අදාළ කරුණු පැහැදිලි කර දුන්නා. ඉතින් මගේ ඔළුවට ආවේ ඇත්තටම මේ විවිධ පුත්කලයන් මේ කොහොමද කියලා මෙහෙම තත්වල ඉන්නේ ඇත්තටම එහෙම එක එහෙම නැත්නම් මේ තත්ත්වයෙන් තවත් තත්ත්වයකට යන්න කොහොමද කියලා එහෙම හේතු සකස් වෙන්නේ කියන වගේ තත්ත්වයකට තමයි හිත යොමු වුනේ. මේකද ඒක හේතුවක් උනේ මේ පහුගිය දවසක ටිකක් හිත හරා ගිය දෙයක් මේ ඔය දල්වත්ත මහත්මයාම සඳහන් කරපු කාරණයක් මම කරගෙන අද මම හිතන්නේ ශ්‍රීමති මහත්මියත් මම හිතන්නේ ඒක වගේ පැත්තකට කතා කරේ මේ ඔය දැන් අපි මේ ප්‍රතිපදිය සදාව මේ ධර්ම මාර්ගයේ යනකොට මේ එන පසුබැසීම්, ඒ කියන්නේ දැන් ටික කාලයක් සමහරවිට අපි සීලයක් වගේ කරකින් ඕක ගැන මම ටිකක් කල්පනා කරලා බැලුවා. ඇත්තටම මට ඒක කොහොමද මගේ මේ කරගෙන යනකොට මට ඒක ඇති වෙන්නේ කියලා මම ඒක දැක්ක දෙයක් තමයි දැන් මේ සූත්‍රේනුත් ඔය කියන ඒවා අපි සීලයක් වගේ දෙයක් ආරක්ෂා වෙන දෙකක් වෙනවා. ඉතින් මේ සූත්‍රයෙන් නම් එක අහගන්න එක. අපි දැන් මේ සීලය වගේ දේවල් ඒ තියෙන වටිනාකම, එතකොට මේ කර්ම විපාකවල කර්මයේ තියෙන ඒවා පිළිබඳ දැනගෙන මේක කරන්න ඕන කියලා එන වීරිය. එහෙම නැත්නම් අපිට මේක යම් කෙනකකින් අහලා අද මම ඉඳන් මේක කරගෙන යන්න ඕනේ. ඉතරහට කරගෙන යන්න ඕන කියන වීරිය මේක. මේ සමහරවල් අපි තමයි ඒක සමහරවට ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා වෙන්න පුළුවන්. සමහරවට ඒ හොඳ යහපත් ගතිගුණ ඇති, බොහොම සංසුන් ගතිගුණ ඇති, මේ දුක් කරදර අඩුයි වගේ පෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා හරි කමක් නැහැ. මේක කරගෙන යන්න ඕන කියන වීරයක් ධෛර්යයක් එනවා. ඉතින් හැබැයි එතන ඒ ධෛර්යයේ තියෙන එක දෙයක් ඒක අර මේ මම දැකපු දෙයක් තමයි මේක තමයි මගේ හිතට ආවේ අර මේ මේක මම යමක් කරන්න ඕන කියන ධෛර්යය යමක් කරගන්න ඕන යමක් සම්පූර්ණ ඕන කියන ධෛර්යය හරියට නිකන් අපි ගත්තත් එහෙම ගමනක් යනකොට දැන් මේකෙන් තියන්න ඕන කියලා ඒක කරන්න ධෛර්යය වගේ ධෛර්යයක් එන්නේ. ඉතින් වෙලා තියෙන්නේ දැන් මේ ධෛර්යය මම දැක්ක දෙයක් තමයි ඒක දිගටම තියෙනකොට ඒක ඒක දිගටම ඒක එහෙමම තියෙනකොට තමයි අර ප්‍රශ්නේ එන්නේ කියලායි මේ අර ඒක මේ මාර්ගයෙන් එළියට යන්නේ අර ඔව් ඉතින් මට කියන්න ඕනේ ඒ අර අර යමක් කරන්න ඕන කියන වීරිය යමක් අතහරින්න ඕන කියන වීරියක් බවට එන්න ඕන අතහරින්න සෑහෙන වීරියක් එන්න ඕන අන්නේ අතහරින වීරිය ආවේ නැත්තම් තමයි අර ඒක මේ පසුබසින්න යන්නේ. ඉතින් අර ඒ අර මොකක් හරි ක්‍රමයකින් අර මම මේක කරන්න ඕන කියන වීරිය අතහරින වීරයක් බවට පත් වෙන්න ඕන ඒ මාර්ගයේ ටිකක් එනකොට. ඉතින් අන්න ඒ වගේ අදහසක් තමයි මගේ හිත හරහා ගියේ. මම දන්නේ ඒක කොච්චරක් මේක මම පොතකින් දැකපු එකක් නන් නෙවෙයි. ඉතින් ටිකක් ඔළුවට නිකන් අර ආපු එකක් වගේ දිහා බලනකොට අර ඉතින් සමහර විට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මේකට සූත්‍රයක් තියක් ඒක අදාළත්වයක් තිබුණා කියලා හිතනවා මේ මේ පුද්ගලයා ගැන කතා කරන වෙලාවේ. ඒකයි කියන්න ඕනේ අනේ සමා වෙන්න හැම ස්කල්‍යන මිත්‍රයන් සමා වෙන්න මේ මේක මේ මිත්‍ර සස් අද මේ තාක්ෂණික ප්‍රශ්නයක්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සත්‍යතුමාගේ අවසරයි. ඇත්තටම මට මේ සත්‍යතුමා ධර්මදේශනා පවත්වන්නේ අද්දි මේ වගේ අදහස් ටිකක් ආවා. දැන් අපි ක්‍රෝධ බහුල එහෙම නැත්නම් ද්වේෂ බහුල කෙනෙක් කියලා කිව්වොතින් එතකොට එයාට නිරන්තරයෙන් දැන් ක්‍රෝධය කියන එක එහෙම නැත්නම් රාගය කියනකොට ඒකත් එක්ක මෝහයත් එකතු වෙනවා. එතකොට රාගයයි මෝහයයි එකතු වෙන නිසා ඒ වගේ සිතක් පහළ වුණාම අර එන්නේ අකුසල චෛතසික ටික තමයි එකතු වෙන්නේ. 14 දෙනා එකතු වෙනවා. මෝහාහිරිකානොත් පුද්දච්ච ක්‍රෝධිස් ඒ ඉස්සමච්චරිය මාන උද්දච්ච ඒ වගේ. එතකොට ඒ 14 දෙනා එතෙන්ට එකතු වෙන්නේ. එතකොට ඒ වගේ එකක් වුණාම නිරන්තරයෙන් එතකොට අකුසල කරන්න තියෙන හැකියාව වැඩි. ඒ මෝහ සිතෙත් එහෙමයි, ද්වේෂ සිතෙත් එහෙමයි. ඒ ආකාරයට එනකොට දැන් යම් කෙනෙක් දන්නවා නම් චේතනුක්තිය ප්‍රඥා විමුක්තිය කියලා කුසල වල මේ කුසල මූල අකුසල මූල ආදී වශයෙන් දන්නවා නම් ඒ කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියකටපත් වෙච්ච කෙනෙක් මේවායේ තියෙන ආධිනව බලලා ඒ తాවකාලිකව හෝ යටපත් කරගෙන තමන්ගේ කුසල සිත් වඩන්න ඕන කියන අදහසක් ආවා විශේෂගාමි වෙන කෙනෙකුට නම්. මොකද දැන් රාග බහුල කෙනෙකුට අවසාන චුතිය වෙනකොට එයාට චුතිසිතට එන්නේ තමන් බහුලව කරපු දෙයක් එන්න තියෙන හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ අකුසල යටපත් කරගෙන తాවකාලිකව හෝ කුසල සිතේකින් ඉන්න පුරුදු වෙච්ච කෙනෙකුට ඒ වගේ කුසලයක් අවසාන සිතකට ඇවිල්ලා විශේෂගාමි වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ආකාරයේ අදහසක් මත ආවා. ඒක කොයිතරම් දුරට ගැලපෙනවද කියලා කියන්න බෑ. සමහර විට ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සතිතුමානි අපි ඒ දිලුක් මහත්මයා ශ්‍රීමති මහත්මයාට යොමු කළ කාරණාව ඔස්සේ ගෞරවනීය සතිතුමාට මෙල් කවති. ඒකෙන් කියන්නේ විශේෂයක් නැහැ. ඉතින් අපි ඒකනෝනේ ඒ බලන විදිහෙන් වුණාම අවසානයේ කොහොමද එන්නේ කියන එක දැන් මෙතෙන්දී විශේෂයෙන් මිගසාලා සූත්‍රෙදි කියන්නේ තීරණය ගන්න එපා කියලා කවුරු වෙනවා. ඊළඟට තමන්ට තේරෙන්න ඕන මම ප්‍රඥා සහගතයි හෝ මම සීල සහගතයි. දැන් ඉසිදත්ත ප්‍රඥාවෙන් පිළිලා. පුරාණ සීලෙන් පිළිලා. එයා සීල් මාර්ගයෙන් තමයි ගියේ මේ මේ தත්ත්වයට එන්න. දෙන්නම සමාන தත්ත්වයකට ගිහිම. අරිය ප්‍රඥාවෙන් තේරුම් ගත්ත. ඒතර බුදුහාමුදුරුවෝ ආනන්දහාමුදුරන් දි කියනවා. ආනන්ද ලෝකේ පුජ්ජලෝ වර්ග 10 මෙතෙන්දි කියන්නේ ඒක එක විදිහට තව තැන්වල කියනවා. ඒක මෙතෙන්දි කියන්නේ දුස්සීලා ඉන්න පුළුවන් එක්කෙනෙක් දුස්සීල බව ඉවර කරන්න දන්නේ නැහැ. අදන් අර කල්යාණ මිතුරේ කීපයකට සමානයි. ඒකට එතෙන්දි. ඒතොට එක්කෙනෙක් දන්නා දුස්සීල බව ඉවර කරන්න ඕන තැන. ඒතොට අර විරිය කියන්නේ කෙන්න ඕන විරිය කියලා විරියකේ තියෙනවා මේක කරගෙන යන්නත් ඕන. දෙයි කොහරි යන්න හිතන එක නෙවෙයි යන්න පටන් ගන්න ඕන අන්නේ විදිහට. එතකොට සමහර ඇත්ත ඉන්නවා සීලවන්තයි. නමුත් ඇතරින් අතර වෙලා. ඒකත් මතකෙ තියෙන්න ඕන. කෙනෙක් විශේෂගාමි වෙනවා කෙනෙක් විශේෂගාමි වෙන්නේ නැහැ. එයා තවත් සිල්වත් වෙච්චරයි. ඊළඟට රාග බහුල, දේශ බහුල සහ උද්දච්ච බහුල. එක්කෙනෙක් ප්‍රඥාවෙන් තේරුම් ගන්න මේකට කොහොමද කෙරෙන්න ඕනේ කියලා. ඒක සමහර විට අර ඉසිදත්ත ඔය දුසීලයි දුසීල කියනකොට සීල් කඩා ගන්නවා කියන අදහට මම යන්න එපාද? දුසීලයි නමුත් එයා දන්න මේක ඉවර වෙන තැන. එයා උද්දතයි ඉවර වෙන ගමන් දන්නවා. අපි දෙන බුදුහාන්තු විශාල ආදරයක් තිබුණා. ඒක මතකේ තියෙන්න ඕන මෙතෙන්දි. අර කෝසල ඒ ප්‍රසේනජිත් එක්ක ඒ රජතුමත් එක කාමරකින් දා ගන්නකොට රජ කෙනෙකුට ලොකු බලයක් තියෙනවානේ. ඉතින් ඩික්ටේටර් කෙනෙක් යට මොනවද කරන්න බැරි. එයා රජතුමා බුදුහාමුදුරු ඉන්නේ මේ දස්වල සාවත්තියේ නැත්තම් ඉසිගිලි පාර්වතේ නැත්තම් වේලුවනේ. උන්වහන්සේ ඉන්න පැත්තට එයා ඒ දෙන්න හිස දැම්ම කොසල් රජු ඉන්න පැත්තට කකුල් දෙක දාලා. ඉතින් කොසල් රජුරම කියන්නේ ඒ සිද්දත් පුරාණ ගැනත් දැනගන්න. එතකොට මේක තවත් තේරෙයි. ඉතින් තරම් ඒ ඇත්ත බුදුහන්ට ආදරේ දෙන්නම. නමුත් චරිත වශයෙන් දෙන්න වෙනස්. ඉතින් ඒ නිසා ඒක ගැන දැනගෙන ඉන් තමන් තෝරන්නේ මේක මට තේරුම් ගන්න පුළුවන් කියන මාර්ගයක් තියෙනවා. අය මේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ විනිකන්නේ බුදුහාම දේශනා කරේ එකයි. ඔය තත්ත්වයේ දුක තේරුම් අරගෙන තමයි ඒක තේරුම් ගන්න ඕනේ. සීලය අත්‍යවශ්‍යයි, ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි. ඒව අවශ්‍ය જાති. ඒ දැන් තින් අපි තත්ත්වෙන් හිතන කොටේ වයින් කරන්න කියනවා නෙවෙයි. අර පසුගිය සතියේ පසුවිමක් සකස් වෙච්ච නිසා මේ ගැන කිවි. ඒත් දැන් ඉන්න තත්ත්වය මොකද්ද? ඒ தත්ත්වේ Tamante කියා ගන්න මම මේ වගේ කාර්ය බහුල ජීවිතේ තියෙන්නේ. මම රැකියා කරන්න ඕන. රැකියාවට ගියේ නැත්නම් රැකියාවේ ප්‍රොමෝෂන් ලැබෙන්න තායින් වෙන தත්ත්වෙයි. දරුවෝ ඉන්නවා, දරුවන්ට උගන්වන්න ඕන. භාවනාවට ඉගෙන ගන්න බෑ, ඉඳ ගන්න බෑ. ප්‍රයත්නය විනාඩි 20ක්වත් සිත උද්දච්ච බහුලයි නැත්නම් ටෙලිෆෝන් කරන කවුරු හරි හිත කරන්න තියෙන ප්ලෑන් මතක් වෙන, අඳින්න තියෙන ප්ලෑන් මතක් වෙනවා. ගන්නන්ට තියෙන જાතිසක් નોට් ගන්න ඕනි කියලා මතක් වෙනවා. ප්‍රශ්න පත්‍ර බලන්න තියෙනවා, තීසිස් ටීව බලන්න තියෙනවා කියලා මතක් වෙනවා. ඉතින් ඒ වගේනකොට වෙන්න බැරි වෙන්න ඉඩදී. ඒ තමන්ගේ තත්ත්වය තුත් මං අම්මා කියන්නේ දැන් නැත්තම් මම මෙහෙමයි වයසයි දැන් රෝග බහුලයි. ඒ ඉන්න තත්ත්වයේ එහෙමම තේරුම් අරගෙන ඉන් ඔබ්බි මාර්ගයක් තියෙනවා මේක ඉවරයක් කරගන්න පුළුවන් මේක තේරුම් ගන්න පුළුවන් මාර්ගයක් තියෙනවා කියන එක තම පවණක් හිතට එනවා. එතකොට ලකු වාසි ගොඩක් එනවා. වාසි ගොඩක් එනවා. කල්යාණ මිත්‍රක තියෙනවා. යෝනිසෝ මනසිකාරය දිනනවා. අසුභ සංඥා මෙත්තා වගේ දේවල් එනවා. බුදුහාරක බුද්ධානුස්සතිය වැඩෙනවා. ඔය අපි දැන් කිවාගේ පටිනිස්සග්ගානුපස්සනායනවා. විරිය සම්බුද්ධංග වැඩෙනවා. සති ධම්ම විචේනවා. අර ඊට පස්සේ මෙතෙන්දි කියන දේ ඊළඟේ කිය තමයි ප්‍රීති පස්සද්දි කියන පස්සද්දි කියන කියනවා. අනිවාර්යෙන් පස්සද්දිනවා. ඔය සාමික හේතු මුත්‍ය කියන කෙනෙකුට එකතැනකදී කියන එකක් තමයි කටි පස්සද්දි කියන කෙනා කියන එක. ඉතින් ඒ පරණ ආචාරුන් කියන කතාවක් තේරුම් ගන්න ඕන. ඔය මාර්ගය යනකොට එතකොට වැදගත් දේ තමයි ඒ පීටි පාමොච්චි ඇවිල්ලා මේ පීටි පස්සද්ද දෙකේන ඒතර සම පීටි පාමොච්චි දෙකේට ආවම සමාහිත භාවයටත් කිට්ටු වෙනවා. ඒක මෙයා පොතේ තියෙනවම නෙවෙයි දැන් ඔය කිව්වදම කාගෙන්වත් අහලා නෙවෙයි කියන්නේ. ඉතින් පොතම නෙවෙයි මේක දැනෙනවා තමන්ට. තමන්ට දැනෙන ඊට පස්සේ එතකොට අනිත්‍ය කියපින්සාවනේ ඒ කට්ටිගෙන කෘතඥතාවයේ තියෙන රමන් රස විඳිනවා. කෘතඥතාවේ අඩු වෙන්නේ නැහැ. මේක දැනගන්න කෘතඥතාවෙන් පිරෙන හැමෝම කියන්නේ. බුදු සරණයි. මෙතරම් සරණයි. මමකට අන්තිමම යුගලය ගැන හිතුවහම උද්දච්චය ගැන හිතුවහම දැන් උද්දච්ච සිත උපේක්ෂාසගත උද්දච්ච සම්ප්‍රේක්ෂ සිත සමහර විටක අහලා තියෙනවා ඒක මේ අපායගාමි කුසලයක් නෙමෙයි කියලා. ඒක ඒ තරම් ප්‍රබල කුසලයක් නෙමෙයි කියලා. එතකොට ඒ වගේ සිතක් බලපානවාද කියලා හිතුණා මේ හානිභාගිය පැත්තට යන්න. මොකද මහරහත් භාවයට පත් වෙනතුරු උද්දච්චයේ පවතින දෙයක් නිසා සත්‍යීතුන. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ වගේ කෙනෙකුත් හානිභාගියට පත් වෙනවා කියලා. ඒක කොහොමද හිතා ගන්න ඕනේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. එතෙන්දි දැනගන්න ඕන දේ තමයි කෙනෙක් උද්දත භාවයේ අපිට තේරෙන හෙල ඇත්තන්ට අපිට තේරෙන හැටි තියෙනවා නයි. උද්දත භාවයක් ඇති වෙන සහ නැති වෙන දෙයක් සමුදේ වය ධම්ම දෙයක් කියලා තේරුම් ගන්න. මෙතන කෙම උද්දත කෙනෙක් දන්නේ නැහැ මේක ඉවර කරන්න පුළුවන් කියලා. එක්කෙනෙක් උද්දතයි. එයාගේ ප්‍රඥාව තේරෙනවා මේ උද්දච්ච භාවයේ මට කරදරයක් මේක ඉවර කරන්න පුළුවන් තැනක් තියෙනවා කියන එක. ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්න. තේරුම් අරගෙන එයා ඒ මාර්ගයක් තියෙනවා නම් විශේෂයෙන් විපස්සනා ඥාන එයාට එනවා. ඊට පස්සේ අනිච්ච අනුපස්සනා එනවා. අනිච්ච සංඥා එනවා. එතකොට උද්දත භාවය හැම දැන් අර ඔයත් ඔය පැත්ත කියපු නිසා එතකොට හේතු තුන තමයි ලෝභ දෝෂ මෝහ. ඒ උනට හැම අකුසලයකම එයක් එන්න උද්දත භාවයකුත් තියෙනවා අකුසලයේ. ඒ අකුසල් කියන්නේ ඒවා නාම රූප තනින් ඉවර වෙනවා. ඒවා ඒ ඒ ඒ හරියේ කැරකෙන જાති විතර ආව සැබෑ සත්‍යමත් භාවයේ තුල ඒවා නැහැ. ඒවා ආගන්තුකයි කියලා තේරුම් ගැනීම. එතනයි තියෙන්නේ. ඒ උද්ධතෙක් කෙන විශේෂගාමි වෙන්නේ උද්දත් භාවයෙන් නිසා නෙවෙයි. එයා දන්නවා චේතය මුත්තින් පඤ්ඤා මුත්තින් කියන දෙක තියෙනවා. යත්තේසං උද්දච්ඡං අපරිශේෂං නිරුජ්ජති. මේ උද්දත් භාවයේ කියන එක ඉවරයක් නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන තැනක් තියෙනවා කියන අවබෝධයනවා. ඒ කියන්නේ මේක සදාතනික දෙයක් නෙවෙයි. මේකෙන් ගැලවෙන්න පුළුවන් කියන ඉවේනවා, අවබෝධයනවා, විපස්සනා ඥානයනවා. ඒක වැදගත්. මොකද ඉසිදත්තට ඒක තිබුණා. ඒකයි මේ කියන්නේ. මේ සූත්‍රේ පසුබිමත් එක බැලුවා. එතකොට අපි දන්නවනේ සමහර ඇත්තු රාග බහුල ඇත්තු බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා සත්‍ය අවබෝධය කරගත්තා. අර සම්පූර්ණ යුද්ධයකින් මිනිමරල ඊට පස්සේ යා නාටිකාංගනාවක් දීලා අරක හමුදා ප්‍රතිවරේ කන්තිමිත් බුදුහාමුදුරු කින් සත්‍ය අවබෝධය කරගත්තා. බනහල අඟුලිමාල එමෙතෙන් දැන් කියපු ආලවක ඇත්ත එහෙම ඒ කෝද බහුල තමයි මෙතෙන්දි තේරුම් ගන්නට ගත්තම ජජ් කරන්න එපා තමන් ගැනවත් අනුන් ගැනවත් තීන්දු ගන්න එපා කියන එක. දැන් අපි ගාක් වෙලාවට හිතනවනේ අපි මෙහිමයි අපිට ඕක කරන්න බැ අපි මෙහෙම හිටිය අපි දැන් තමයි පටන් ගත්තේ අනේ මේකත් එනම් ගොඩක් කල් පටන් ගත් කියලා තමන් අවතක්සේරුවට අඩුවට ලක් කරගන්නවා. තමන් ගැන ජජ් කරනවා. විශේෂයෙන් self hatred කියනවා. ඒක නැති වෙන්න ඕන කොයි වෙලාවක හරි. මේක fix කරගන්න එක නෙවෙයි මේ. අර කලින් මේ කිව්ව එක මේක හුස්මටත් වඩා ළඟයි මේ අවබෝධය ගන්න. දැන් අපි හැමතිස්සෙම හිතන්නේ නැහැනේ මම අපිට මගේ නම රංජිත්. ආ මම රංජිත් කියලා හිතන්න ඕනේ හැමතිස්සෙ. ඒ වගේ දැන් සැබෑ ස්වරූපේ මොකද්ද කියලා හිතෙන්න ඕන අර දැනෙන එක දැනෙ විදිහට බලන්න. ඒ දැනෙන්නේ නාම රූප. නාම රූප ගැන ඒක තමයි දැනගන්න තියෙන්නේ. විඥාන කියන එක අර ධාතු භංගෙදී යථාපාරං විඥානං ඒව අවසිතී පරිසුද්ධම් පරියෝදාත. පිටුපස පවි පිරිසුදු විඥානත්වයක් හම්බ වෙනවා. ඒකෙන් මොකක්ද ඒකෙන් දැනෙන සුඛ දුක්ඛ උපේක්ඛා කියන කිතරයි අදුක්කමස කිතරයි දැනෙන්නේ. දැනෙන සුඛ දුක්ඛ අනිච්චයි කියලා දන්නවා. උපේක්ඛා කියන එක දිනු කරන්න පුළුවන් කියලා දන්නවා. මොකද උපේක්ඛාවෙන් අභිජ්ජා දෝමනස්සට යන්න සත්‍පට්ඨාන කියපේ. ඒ දෙකෙන් හිත අයින් කරගෙන යන්න පුළුවන් දිහාවක් තියෙනවා කියලා දන්නවා. ආයතන ඉහළ ආයතන සංතායතන ඒවට යනවා. නමුත් ඒවත් සංකතයි කියලා දන්නවා. ඒවත් නාම රූපට වලට අහු වෙලා තියෙනවා කියලා. අபிසංකතං අபிසංචේති ඉතං කියලා දැනගන්නවා. ආයතන හතර අරූපාවචර කිවිව. ඊට පස්සේ හොඳම දේ ඒ ධාතුභංග සූත්‍ර ඔළුවට ආපු නිසා එතෙන්දී අනිශ්චිතස චලිතං හොතේ අනිශ්චිතෝ කියන්නේ එයා හිතන්නේ නැහැ මම නේද කියලා හිතෙන්නේ. ඒක මඤ්ඤණාවක්. අයං අහං අස්මී තින මඤ්ඤති. මේ තමා මම කියන එක හිතෙන්නේ නැහැ. මොකද ඒක අර ශරීරය දැන් කොහොමදද ධනිස් පොල් කටු දෙක මගේ කියලා මම නෙවෙයිනේ. ඒ වගේ චූටි ඇඟිලි දෙක කකුලේ තියෙන්නේ. චූටි ඇඟිලි දෙක ඒ දෙක මම ඒ ඇඟිලි දෙක අතරේ ඒ ඇඟිලි කරුවස්සේ තියෙන ඒ හැම ටිකද මම නෑ. ඒ වගේ ඔක්කොම තේරෙන ඊට පස්සේ මගේ චූටියෙන් ඒ කකුලේ තියෙන චූටි මැංගිල්ල ඒකම් පාස්පෝර්ට් එකක් හදන්න බෑනේ. ඒ වගේ. ඒ අනිත් ඒවත් ඒ විදිහටම ගැනිනවා ඊට පස්සේ. එතකොට මඤ්ඤිතං රෝගෝ මඤ්ඤිතං ගාණ්ඩු මඤ්ඤණාව මඤ්ඤණාවගෙන පසුගිය සතියේ කියන ගත්තා ඒ සමහර තුන්ද කරුණ කිව්වා. ඒ මඤ්ඤණාව කෙනෙක් ලෙඩ රෝගියා පිළිකාව උලක් ඒ එතකොට ඒක ගලවන්න පුළුවන් දෙයක් තත්ත්වේ තියෙන ඒකට යන්න තමයි මේ දකින්න හදාන්නේ. ඉතින් සමහර අය ඉසි දත්තලා සමහර අය පුරාණලා. ඉතින් ඒක තේරුම් ගන්න ඕන එච්චරයි. අපිට බෞද්ධ වෙන්න කියලා නේ ආර්ය ශ්‍රාවක තථාගතයන් වහන්සේ හැම වෙලේ කෙනෙක් වෙන්න ඕන එච්චරයි. අපට උන්වහන්සේ මග ඇරුන් උන්වහන්සේගේ දේහය උන්වහන්සේගේ ධර්මය අපට තියෙනවා. ඉතින් අපි වාග්ය සම්පන්න. අපි ඉවර කරමු. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. සත්‍යතුමානි එහෙනම් සත්‍යතුමාන්ට යොමු වෙනනම් අපි එහෙනම් අද දවසේදී මේ පවතු ධර්ම සාකච්ඡාව නිමා කරමු. අපි ගෝධික සූත්‍ර සම්බන්ධ කරගෙන මේ කාරණා තවදුරටත් ඉදිරි සාකච්ඡාවකදී ඉස්මතු කරගමු. එමනම් මම ලෝකේ සත්‍ය ධර්මයෙන් දර්ශනයි. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේ අසිරිමත් අසිරිමත් සම්්‍යක් සම්බුද්ධයි. අපි වාග්ය සම්පන්නයි. වහන්සේ අපේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. මොන හේතුවක් නිසා හරි. මේ පුංචි දූපති පිළිදලා ඒ සම්ප්‍රදාන කූලව ඒකට නැඹුරු වෙච්ච නිසා ඒකේ වාසනාවක් තියෙනවා. ඒ වාසනාව විශේෂ ගාමී කරගනිමු. හානගාමීනු කරගෙන අපේ සිත් පිරිසිදුයි, පිරිතුරු නිර්මලයි, පිරිසිසිතින් හොඳ පැතුම් රසක් කරමු, අදිෂ්ඨාන රසක් කරමු. මේ ජීවිතේ, මේ භවයේ, මේ සිරු දරාගෙන සිටි පෝෂණය කළ මෑණියන් වහන්සේ කායික හා මානසික වශයෙන් සුවපත්ව ලබත්තා. පියානන්ද පරම වූ යහපතම දකිත්වා. දලුවත් මහත්ම බුද්ධමාටත් පින් මේ කල්්‍යාන් මිත්‍රන් ඉකුත් කරල දුන්නට. ඒ හැම දෙනාම් ප්‍රශ්නාපු තුත් ප්‍රශ්නාපු නැතිය කවුත් උදව් කලා කෙනෙක මතක තියාගන්න ඕන. මේ දුර්ලභ ධර්මයක් වෙන්නේ සසර වසනතු රුධාරගති පැතු මැති මිත්‍රන් මිතුරියන් පමණක්ම ඇසුරට ලැබේවා. සුගිද සම්පත්ම හිමි වේවා. අපේ සේ සඳහාත් අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස සේවයක් සිදු කරන සඳහාත් පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් අප්‍රමාණ කෘතඥතාවයෙන් යුතුව නමස්කාර කරමු, වන්දනා කරමු, ප්‍රණිපාත කරමු. සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු